සංසාර සාරෝග විනීතනී සම් සන්නේත සාතං සුචිසාරදී සම් සන්දේරකං සන්න තනූපලා සම් සංලාපදේසිං පනමේ විසාසම් සංසාරිගං කේවල මෝහනාසම් සන්නාහ කම්මාර රණේ විශේෂම් සංසේවිතං දාසෙ මුදාර ආසම් සංහාර ධම්මං පනමේ සදාසම් සන්දාස ගන්නාසිත පාපනාසම් සන්නාපදංසිං හත ගෝර පාසම් සම්පාරගාමින් සුචිසාරවාසම් සංවාර ධම්මං පනමේ සදාසම් සන්දාස ගන්නාසිත පාපනාසම් සන්නාපදංසිං හත ගෝර පාසම් සම්පාරගාමින් සුචිසාරවාසම් සංවාර සංඝං පනමේ රසාසම් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ සදහවත් වාසනාවන්ත පින්තුනි ඔබ අද මේවා පුන් පොහෝ දින සිල් සමාදන් වෙලින මොහොතෙහි දහවල් යාමෙහි ධර්ම දේශනාවට අහුම්කන් දෙන වෙලාව. ඉතින් ඔබේ ප්‍රදේශයේහි සමරීර මුදලින්ද ආරාම විහාරස්ථානයේහි සිල් සමාදන් වෙච්ච මොහොත, බුදුබණ ශ්‍රවණය කරන මොහොත. ඉතින් පින්නතුනි අපට අපේ ජීවිතවල සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබෙන අවස්ථාව ඉතාම දුර්ලභ පුණ්‍යවන්ත අවස්ථාවක් කියලා සලකන්නට, අප මේ භාග්‍ය සම්පන්න අවස්ථාව ලබා ගන්නට සසර හුඟක් පින් කරපු අය. ඒ පින නිසා තමයි අපට මේ වාසනාවන්ත උපතක් ලැබුණේ, සුගතියක් ලැබිලා තියෙන්නේ. සුගතියක් ලැබුණ විතරක් නෙවෙයි, ඒ ලැබිච්ච මොහොතෙහි සම්බුද්ධ සමයක් අපට ලැබිලා තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මය ශ්‍රවණය කරන්නට අපට අවස්ථාවක් ලැබිලා තියෙනවා. මෙන්න මේ සුගතිය සහ සද්ධර්මය කියන මේ කාරණා දෙක ලැබිච්ච මොහොතෙහි අපේ ජීවිතයට ලැබෙන මේ උත්තරීතන අවස්ථාවට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. ඉතාම භාග්‍ය සම්පන්න පුණ්‍යකාමී අවස්ථාව. අන්නේ අවස්ථාවෙන් අප ගන්න උපරිම ප්‍රයෝජනයක් තමයි ඒ උත්තම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් පණිවිඩය අසා දැන ගැනීම. අන්නේ අසා දැනගත්තු පමණට අපේ ගැන ශ්‍රද්ධාව ඇති කරගත්ත නම්, ඒ ශ්‍රද්ධාව හටගත්තු පමණට අප මේ දහම් මාර්ගය ඉදිරියට යනවා. ඒ ධර්ම මාර්ගය ඉදිරියට යන පමණට අපට අපේ ජීවිතය තුළ සතුට සැනසීම ලබා ගන්නට පුළුවන්. මේ ජීවිතයේ අප සතුටෙන් සැනසීමෙන් ගත කරන අතරේදී මරණයෙන් මතු ජීවිතයත් අපට වාසනාවන්ත කරගන්නට අවස්ථාවක් වෙනවා. එයින් අපට අවස්ථාව ලැබෙනවා. පින්නතුනි, මෙවැනි කාලයක ඉපදිලා ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන් ලැබෙන අප, ධර්මයේ ශ්‍රවණය කරන් ලැබෙන අප, ඒ ධර්මය හරහා බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්න අප, ජීවිතෙන් ලැබෙන ප්‍රධානතම ආනිසංස ප්‍රතිඵල කීපයක් තියෙනවා. එකක් තමයි අපේ මේ ජීවිතයේ සතුටින් සැනසීමෙන් ගත කරන්න. යත අප ජීවිතයේ කොයි මොහොතක මිය ගියත්, කොයි ආකාරයෙන් මිය ගියත්, කිසිදු දවසක මිනිස් ලොවින් පහළට නැවෙන විදියට අප ස්ථාවරව අපේ මානසිකත්වය සකසා ගැනීම. ඒ අතර අප නිර්වාණ අවබෝධය සඳහා කටයුතු සම්පාදනය කර ගැනීම. ධර්මය පිළිපදින්න අප ආරම්භ කළ මොහොතේ පටන්ම එහි ආනිසංස අපේ ජීවිතයට ලැබෙනවා. දැන් බලන්න පින්වතුනි, අපි අහලා තියෙනවා අම්මට තාත්තට ගරු කරන එක උතුම් දෙයක් කියලා. අම්මට තාත්තට සලකන එක හොඳ දෙයක් කියලා අපි ඉගෙනගෙන තියෙනවා නේද? දැන් අපි කොහෙන්ද ඉගෙන ගත්තේ? ඒගෙන ගත්තේ ධර්ම ශ්‍රවණය කිරීමෙන්. බලන්න පින්වතුනි, ඒ කරුණ වුණත් අප පිළිපදිනවා නම් අපේ ගෙවලල කොච්චර සතුටක්, සහනයක්, සැනසීමක් ලැබෙනවද කියලා. අපිට මේ ජීවිතේ ලැබිච්ච අපේ අම්ම තාත්ත දෙන්නට අප කෘතඥතාවෙන් ගරු සැලකිලි දක්වනවා නම්, යට කීකරු වෙනවා නම්, එයට අවශ්‍යතාවවලදී අප පිළිහිට වෙනවා නම්, බලන අපේ ගෙදර කොච්චරනම් සැනසිලිදායක තැනක් වෙනවද කියලා. ඒ වගේම බලන්න පින්නතුනි, අප එයා බුදහමට අනුව අපි දන් දීම පුරුදු කරනවා නම්, අපි පරිත්‍යාගයේ සීලයේ කෙනෙක් නම්, අපිට ගෙදරදී අපිත් එක්ක ඉන්න අනිත් අය ගරු කරනවා, ආදරය කරනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, අපේ ගමේ ඉන්න අනිත් අය අපි ගැන ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. බලන්න, ඔබ කෙනෙක් ඇසුරු කරනකොට මූලික වශයෙන් බලන කාරණයක් තියෙනවා. මොකද ඒ කාරණය? ඒ කාරණය තමයි වෙනත් ගුණාංග බලන කලින් අපි බලන්නේ ඒ කෙනා කොච්චර පරිත්‍යාගශීලී කෙනෙක්ද කියලා. නැත්තම් ඒ කෙනා කොච්චර දන් දෙන කෙනෙක්ද කියලා බලනවා අපි නේද? අපි ඒ ගැන කතා නොකරට අපේ හිතේ පින්නතුණි ඒ ගැන කොතන හෝ තැනක තියෙනවා. අහවල් කෙනා නම් හොඳට දන් දෙන කෙනෙක්, නැත්තම් අහවල් කෙනෙක් නම් හරීම ලෝභ කෙනෙක් කියලා අපේ හිතේ කොතන හරි තැනක තියෙනවා නේද? භාගතුන් වහන්සේ දේශනා කරනවා පීති මුදාරං වින්දති දාතා කියලා. ඒ දන් දෙන තැනැත්තා ලොකු සතුටකින් කාලය ගත කරන්න. ඒ විතරක් නෙමෙයි, දදන් නිත්තානි ගන්තති කියලා කාරණයක් සඳහන් කරනවා. දන් දෙන කෙනා අනිත් අයගේ හිත දිනා ගන්නවා කියලා, මිතුරන් දිනා ගන්නවා කියලා. බලන්න පින්නතුනි, ඔබ ගෙදරදි පරිත්‍යාගයේ සීලේ නම් ඔබට ගෙදර ආදරේ කරනවා, ගරු කරනවා. ඔබ ගමේදී පරිත්‍යාගයේ සීලේ කෙනෙක් නම් ඔබ මිල මුදල්ම දෙන්න ඕනේ නැහැ. අමවාසයෙන් ඔබ ගෙදර ළඟ යන කෙනෙක් කැම වෙලාවේදී යනකොට ඔබේ කැම ටිකෙන් කොටසක් හරි දෙන්න ඔබ කැමති නම් ඔබ ගැන ලොකු ප්‍රසාදයක් තියෙනවා. වෙනත් කෙනෙක්ගේ ගෙදර අවශ්‍යතාවයකදී, මල ගෙදරකදී, වෙනත් අවශ්‍යතාවයකදී උදව් උපකාරයක් කරනවා නම් බලන්න ඔබ ගැන කොච්චර ප්‍රසාදයක් තියෙනවද කියලා. ඒ වගේම ඔබේ නිවසේ ඉදිරිපස කොටස ඔබට පිරිසිදු කළ තියන්න පුළුවන් නම්, ගෙදර ළඟ ඉදිරියෙන් පාරෙන් යන අය ඔබ ගැන බලන කොච්චර ප්‍රසාදයක්ද කියලා. ගෙදර ඉස්සරහා සුද්ධ පවිත්‍ර කරලා මල ගහක් වගා කරලා පුළුවන් නම් ඔබට පින්තුනේ තියලා තියන්න පුළුවන් නම් පිරිසිදුවට බලන්න ඔබ ගැන ඒ ඉදිරියෙන් යන අය කොච්චර ප්‍රසාදයක් තියනවද කියලා. ඔබ ගැන විතරක් නෙවෙයි, ඒ ඔබේ නිවස දෙස දාලා බලන විට, නිවස ඉස්සරහා ඔබ ඉන්නකොට ඔබේ අම තාත ගැනත් ලොකු ප්‍රසාදයක් ඇති වෙනව නේද? අනේ මේ ළමයි කොච්චර හොඳට හදලා දී අම්මලා තාත්තලා. එයා ඉන්නව නම් එයාට ප්‍රශංසා කරනවා. එයා මිය ගිහිලා නම් එයාට පින් දෙනවා. අනේ හොඳ දරුවෝ හදපු අම්මලා තාත්තලා කොහේ හිටියත් ඒ පින් ලැබෙන්න ඕන. බලන්න පින්වතුනි, ඔබ කොච්චර නම් මේ ගැන හිතලා තියෙද බලන්න. ඔබේ ගෙදර ඉස්සරහින් යන අයගේ ප්‍රසාදය දිනා ගන්න පුළුවන් විදියට ඔබ ගෙදර ඉදිරිපිස පිට පාර ඔබ කොච්චර සුද්ධ කළද තියෙද කියලා බලන්නකො පොඩ්ඩක්. පින්නතුනි, මෙතනින් තමයි අපි පටන් ගන්නට ඕන ගෙදර වැඩ. ඒ වගේම ගෙදර සතෙක් ඉන්නවා නම් ඒ සතාට වෙලාවට කෑම ටික දෙන්න පින්නතුනි. ඒ සතාට ගහන්න එපා. කෑම දෙනව විතරක් නෙවෙයි වතුර ටික දෙන්නත් ඕන. හොඳ පිරිසිදු භාජනයක හැමදාම උදේට හවසට වතුර අලුත් කරලා වතුර ටික තියලා තියන්න ඕන ඒ සතාට. බිම ඉන්න සතුන් විතරක් නෙවෙයි, ගහකොළේ ඉන්න සතුන්ට, කුරුල්ලන්ට ඇවිල්ලා වතුර ටිකක් බොන්න පුළුවන් විදියට වතුර ටිකක් තියලා තියන්නට ඕන. ඔබට ඒකට කිසිම විදමක් යන්නේ නැහැ නේද? මෙතනින් පෙනුතුනේ අපේ ගෙදර සෞභාග්‍ය සතුට අපි ආරම්භ කරන්න ඕන. ඒක ලොකු ආශිර්වාදයක්. ඔබේ ගෙදරට එන කුරුල්ලන් වෙනත් සතුන් වතුර ටිකක් බීලා ගෙදර වත්තේ ඉන්නකොට ගහකොළ කියනකොට බලන්න ඔබට කොච්චර සතුටද කියලා. ඒ සතුන් පායන කාලය ඇවිල්ලේ වාදනයකින් වතුර ටිකකින් නානවා නම් බලන්න කොච්චර සතුටක්ද කියලා ඔබට. පෙනුතුනේ මේ සුළු දෙයින් අපි ආරම්භ කරන්න ඕන. දැන් බලන්න අපි ධර්මයේ ශ්‍රවණය කරනකොට ටිකෙන් ටික ඉදිරියට යන හැටි නේද? ඒ වගේම පින්නතුනි ඊළඟ කාරණය තමයි අපි දාණයෙන් ආරම්භ කරලා අපේ මව්පිය උපස්ථානෙන් ඒක තවත් ශක්තිමත් කරගෙන අම්මට තාත්තට සලකන එක ලොකු ආශිර්වාදයක්. මේ පින්නතුන් බොහෝ දෙනෙක් සැදැහැවත් අය මේ පින්කම් දැනටමත් කරන අය අපි දන්නවා ඒක. ඔබ ඒක දැනට කරනව නම් ඔබ ඒ ගැන සතුටටපත් වෙන්න ඔබේ ගැන ප්‍රසාදයක් ඇති කරගන්න. ඒ විතරක් නෙවෙයි ඔබ දැනට ඒව නොකරනවා නම් ඒව හැකීක්මනින් පටන් ගන්න පින්නතුනි. අපි දන්නවා මෙතන ඉන්න අයගෙන් වැඩි පිරිසක් මේ වගේ දේවල් දැනටම කරන අය. ඔබ බොහොම සද්ගුණවත් අය බව අපි දන්නවා. ඒ කරන දේ වඩාත්ම පිළිවෙලට ලස්සනට ආනිසංශ දැනගෙන කරන ඕන නිසා මෙහෙම කියන්නේ. ඒ වගේ මේ ඔබ කරන දේ ගැන සතුටෙන් ප්‍රසාදයෙන් කරන්නයි මේ දේ කියන්නේ. පින්නතුනේ තමගේ ගෙදර වත්ත ලස්සනට තියා ගන්නට ඕන. තමගේ දරුවා කුඩා කාලේ පටන්ම ඒකට පුරුදු කරන්නට ඕන. ඒක දරුවන්ටත් ලොකු ආශිර්වාදයක්. ඒ වගේම පින්නතුනේ මාසයකට දවසක් හරි අවමවාසයෙන් පොහෙට කලින් පන්සලට ගිහිල්ලා දරුවොත් එක්ක නිවාඩු වෙලාවක පැයක් හරි පන්සලේ ගත කරන්න. පන්සල සුද පවිත්‍ර කරලා මල් ආසන පිරිසුදු කරලා බෝමලුව ඇමදලා වල පැල තියෙනවා නම් අයින් කරලා මල් ගහක් එහෙම වගා කරන්න පුළුවන් නම් ඒව වගා කරලා සුවඳවත් මල් පිච්ච මල් සමන් පිච්ච ගැට පිච්ච ඒ ලස්සන මල් ගස් තමන්ගේ ගෙදර වගේම තමන්ගේ පන්සලේත් වගා කරන්න ඕන. බලන්න ඔබේ ගෙදර ලස්සන පිච්ච මල් ගහක් ගැට පිච්ච මල් ගහක් තියෙනවා නම් ගෙදර කොච්චර ප්‍රසාදයට පත් වෙනවද කියලා. කොච්චර සුවඳද බලන්නනේ. හැම කෙනෙක්ගේම ගෙදර පින්නතුනේ පිච්ච වැලක් හදන්නට ඕන. ඒක අමාරු දෙයක් නෙමෙයි. හොඳට අවුව තියෙන ස්ථානයක ඒක හදන්නට ඕන. හෙවනේ හැදුවට මල් හැදෙන්නේ නැහැ. පිච්ච මල්ලට හොඳට අවුව තියෙනවා. ඒ මල් ගහක් තමන්ගේ ගෙදර වගා කරන විතරක් නෙමෙයි පින්නතුනේ. ඔබ බලන්න ගමේ පිච්ච මල් නැති ගෙවල් වලට ඔබේ ගෙදරින් පිච්ච වැලක් දෙන්නටත් ඕන. ඔබේ ගෙදර ලස්සනට හැදෙන අඹ ගහක් රසවත් අඹ ගහක් තියෙනවා නම් ඒ වගේම හොඳ පොල් ගහක් තියෙනවා නම් ඒ ගහෙන් පැලයක් හදලා තවත් ගෙදරකට දෙහිකට දෙන්නට ඕන පින්නතුනි. ඔබ හිතලා තියෙද ඒක? ඔබේ ගෙදර ඉතාම රසවත් අඹ ගහක් තියෙනවා නම් ඔබ ඒකට සතුටටපත් වෙනවනේ. එතකොට ඔබ තවත් ගෙදරකට ඒ වගේ අඹ පැලයක් දුන්නොත් ඒ සතුට මොකක් වෙනවද? ඒ සතුට දෙගුණ වෙනව නේද? ඒ වගේ මේ වගේ අපි පළ 10ක් ගෙවල් 10කට දෙන්න පුළුවන් වුණොත් කොහමද? සතුට කී ගුණයකින් වැඩි වෙනවද? සතුට 10 ගුණයකින් වැඩි වෙනවා කියන තුනේ. මෙන්න වෙන තුනේ සතුට වැඩි කරගන්න ක්‍රමය. දානය පරිත්‍යාග සීලීත් එහෙම කරා කියලා ඔබට කාලයපතේ යමක්වත් ඇතැමිට අමුතුවෙන් සලි වේදන් යොමක්වත් මේ දේවල්ට හුඟක් වෙන්නේ නැහැ පින්නතුනි. ඒ වයි තාම පහසුවෙන් කරන්න පුළුවන් දේවල් ඔබට ඌමනාව තියෙනවා නම් ඒක කරන්න පුළුවන්. මෙන්න මෙහෙම ටිකෙන් ටික අපි ගුණධම් පටන් අරන් ඊළඟට බලන්න පින්නතුනි ඔබට පුළුවන් ද කියලා. ඔබ දැනටමත් රකින්න පංචශීල අපි දන්නවා. පොහෙට සිල ගන්න බොහෝ පින්නතුන් ප්‍රාණඝාතයෙන් වැළකීච්ච අය. සොරකම, පරිදි කාම සේවනයේ, බොරු කීම, මද්‍රව්‍ය භාවිතය ඔබ කවුරුවත් කරන්නේ කියලා අපි දන්නවා. පොඩ්ඩක් හරි අඩුපාඩුවක් වෙනවා නම් ඒක හැකීක්මනින් නිවැරදි කරගන්න පින්නතුනි. ඔබ මේ පංචශීලය රකින්න නම් බලන්න කොච්චර ආනිසංසයක් ඔබට ලැබෙනවද කියලා. ඔබ ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක් බව යම් කෙනෙක් දන්නවා නම්, ඔබ සොරකම් කරන්නේ කෙනෙක් බව අනිත් අය දන්නවා නම්, ඔබ වැරදි කාම සේවනයෙන් වැළකීච්ච කෙනෙක්, බොරු කීමෙන් වැළකීච්ච කෙනෙක්, මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීච්ච කෙනෙක් කියලා අනිත් අය දන්නව නම් අනිත් අය ඔබ ගැන කොච්චර ගෞරවය ආදරයක් සෙනෙහසක් ඇති වෙනවද බලන්න. පින්වතුනි මේ පංචශීලය තමයි අපේ සාර්ථකත්වයේ මූලික පදනම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක මහා පුණ්‍ය ගංගා පහක් විදියට. පුඤ්ඤාභිසන්ද කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය දැක්වෙනවා පංචශීලය ආරක්ෂා කිරීම මහා පුණ්‍ය ගංගා පින් උල්පත් පහක් විදියට. ඔබ මේ රකින පංචශීලය ගැන නැවත නැවතත් හිතන්න. විශේෂයෙන් උදේ නැගිට ගමන්ම බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා වචනේ කියන්න බැරි නම් අත් දෙක එකතු කරලා සිතින් හරි හිතන පිනතුනි. ඊළඟට කල්පනා කරන්න මම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්. නමස්වර කමින්, වැරදි කාම සේවනයෙන්, බොරු කීමෙන්, මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීච්ච කෙනෙක් කියන එක ඔබ සිහි කරන්න. එහෙම සිහි කරනකොට ඔබේ හිතේ ලොකු කුසලයක් ඇති වෙනවා. ඒක සීලයක් විතරක් නෙවෙයි, ඒක භාවනාවකුත් වෙනවා. ඔබ gedara panchasila rakinawa nan wedi hitiyan widiyata daruwan obata hunga kaadare karana garu karana pinathuni obata garu karana salakanna kiyala amuthuyen daruwanta ugannanna onne oba panchasila rakina kenek nam obata nirayaasenama gedara daruwange wedi hitiyange gaurave labenawa e vitarak ne oba wenath sthanayeka weda karanawa nan weda palaka hari karyalayeka hari කිසියම් ආයතනයක ඔබ වැඩ කරනවා නම් ඒ ආයතනයේ තියෙන කිසියම් දෙයක් පිනතුණේ ගෙදර ගේන්න එපා. සොරසිතින් කිසියම් දෙයක් පෑන කාෂීට් එකක්වත් ගෙදර ගේන්න එපා. කුඩා කාලේ පටන්ම දරුවන්ට පුරුදු කරන්න අපි ඒව කරන්නේ නැහැ කියලා. ඒව ගේන්න පුළුවන්කම තිබුණත් ගේන්න එපා පිනතුණේ. ඒව Tamanට අයිති නැහැ එහෙම. ඒ වැඩ කරන තැනට අයිති දේවල් ඒවා. ඔබට ඒ තැනින් පරිත්‍යාගයක් විතර දෙයක් ලැබෙනවා නම් ඒව ගෙනවට කමන්නේ. නමුත් සොරසිතින් ඒ කිසියම් දෙයක් පිනතුණු ගේන්න එපා. අන්නේ ආදර්ශයේ තමගේ දරුවන්ට යනවා. අපේ අම්මා අපේ තාත්තා ඔෆිස් එකෙන් කිසිම දෙයක් ගෙනාපු කෙනෙක් නෙමෙයි. මේ පෑන කාෂීට් එකක්වත් ගෙනාවේ නැහැ කියලා දරුවන්ට හිතේ රැඳුනොත් පොඩි කාලේ පිනතුණි. අන්නේ දරුවා තමයි ලෝකේ කොහේ ගියත් සොරකම් නොකර ඉන්නේ. ඒ දරුවාට කුඩා කාලේ මේ අවවාදයේ ආදර්ශය ලබා දෙන්න. ඊළඟට පින්නතුනේ මෙන්න මේ පංචශීලය ඔබ රකින කෙනෙක් බව ඔබේ අසලවැසියන් දැනගත්තොත් ඔබට කොච්චර ආදරයක් ගෞරවයක් ඇති වෙනවද කියලා ඔබ දන්නවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිසියම් කෙනෙක් පංචශීලය රකිනවා නම් ඔහු අභයන් දේති, අවේරන් දේති, අභ්‍යාපජ්ජන් දේති කියලා සඳහන් කරලා තියෙනවා. ඒකන අබේ දාහනේ දෙන කෙනෙක්, නිර්භය භාවයේ දෙන කෙනෙක් කියලා සඳහන් කළා. ඔබෙන් අනිත්‍යට කිසිම බයක් සැකක් නැහැ. ඇයි ඔබ අල්ලපු ගෙදර කිසිම දෙයක් හොරකම් කරන කෙනෙක් නෙවෙයි. ඔබ බොරු කියන කෙනෙක් නෙවෙයි. ඔබ මද්ද්‍රව්‍ය භාවිත කරලා ඇවිල්ලා ගෙදර හිටවත් අසලැසියටවත් කරදර කරන කෙනෙක් නෙවෙයි. අනේ නිසා ඔබ ගැන හැම දිනෙකම ආදරයක් ගෞරවයක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්තුනි. එයා යම් කිසි විශ්වාසවන්ත කටයුත්තක් කරනවා නම් ඔබත් ඒකට සම්බන්ධ කරගන්නවා. ඔබට වගකීමක් බාර දෙන්න ඕන වෙලාවක එයා බාර දෙනවා. ගෙදරේ එයාගේ ගෙදර බාර දීලා යන අවස්ථාවක් ඕන වුණොත් එයාගේ ගෙදරේ අතුරු ටික, ඒ ගෙදර දරුවන්, ඒ ගෙදර වෙන දෙයක් තියෙනවා නම් ඒ ඔක්කොම ඔබට දීලා යන්නේ. දන්න ඔබේ ගෙදර කිසිම දෙයක් සොරසිතින් ගන්න නැහැ කියන කේ ඇත්තන් දන්නවා. පින්නතුනේ මෙහෙම විශ්වාසයක් ඔබට ගොඩනගා ගන්න ලැබුණොත් බලන්න කොච්චර සතුටද කියලා ඔබට. එහෙම ඔබ කීර්තියක් දිනාගෙන හිටපු කෙනෙක් විදියට වයසට ගියත් ඇතැමිට ඔබට දරුවන් නැති වුණත් ගමේ අනිත් කවුරුත් ඇවිල්ලා ඔබට සලකනවා. දරුවෝ ඉන්නම ඕනේ නැහැ පින්නතුනේ සලකන්න. බොහෝ දිනක අපි දැකලා තියෙන දරුවෝ ඉන්න ඇයට වඩා සැලකිලි ලැබෙනවා දරුවෝ නැති ඇයට. ඇතම් කෙනෙකුට දරුවෝ නැහැ කියලා පොඩ්ඩක්වත් පින්නතුනේ දුක් වෙන්න ඕනේ නැහැ. ඔබ හොඳ චරිතයක් ඇතුව හිටියනම් ඔබට ගමේම අය සලකන අය බවට පත් වෙනවා. ඇයි ඔබත් ඒ හැම දිනාටම සලකපු කෙනෙක් වෙනවා. ඔබ ඇතැමිට ගෙදරට විතරක් ආත්මార్థකාමීව හිටියනම් ඔබේ ගෙදරයි විතරයි ඔබට සලකන්නේ ඇතැමිට දරුවව සලකන්නේ නැති වෙනවත් පුළුවන්. නමුත් ඔබ පරార్థකාමීව අනිත්‍යට උදව් කරමින් හොඳ හිතින් මෛත්‍රියෙන් සහ විශේෂයෙන් සිල්වත් ජීවිතයක් ගත කරගෙන හිටියනම් ඔබට මාසේ දවස් ටිකේ එක දවසට එක ගෙදර ගානේ ඉන්න පුළුවන්. ඒ තරම් අනිත්‍යයි ඔබට ආදරෙන් ගෞරවයෙන් සලකනවා පින්නතුනි. මේක තමයි ಗುಣධාමලින් දිනු වෙනකොට තියෙන ලක්ෂණය. මෙන්න මේ ගුණාංග ටික අපි ඉගෙන ගත්තේ කොහෙන්ද? අපි ඉගෙන ගත්තේ ධර්මය තුලින් පින්නතුනි. ඒ නිසා විශේෂයෙන් බුද්ධ ධම්ම සංඝ කියන සර්වන් සරණ යාමත් පංචසීනේ ආරක්ෂා කිරීමත් තමන්ගේ අම්මට තාත්තට සැලකීමත් ඒ වගේම පරිත්‍යාගශීලී වීම ඔබේ දරුවන්ට ඔබ පරිත්‍යාගශීලී වෙන වගේම ඔබේ ගෙදරින් බැහැර කෙනෙකුටත් පොඩි දෙයකින් හරි උදව්වක් කරන්න. ගමේ වයසක කෙනෙක් ඉන්නවා නම් අසරණ කෙනෙක් මාසික දවසක් හරි පිනතුනේ ඔබේ ගෙදරින් කෑම වේලක් යට ගිහිල්ලා දෙන්න. එයා කැමති කෑම මොනවද කියලා අහලා බලලා ඔබට ඔබේ බත්පත හරි ගිහිල්ලා දෙන්න ඒ කෙනාට. එහෙම කරනකොට ඔබට ඒක හොඳට මතකේ රැඳෙනවා. බලන්න පින්නතුනේ ඔබ දීපු දානයක් ඔබේ මතකේ තියේද කියලා. මාසිකව ඔබ දාන දෙන කෙනෙක් වෙන්න පුළුවන් පන්සලට. අන්නේ මාසිකව දෙන දානය හොඳට මතකේ රඳව ගන්න ඕන මුළු මාසෙ පුරාම. අපි දන්නවා අපේ ගමේ පින්නතුන් දාන දෙන දවසේ විතරක් නෙවෙයි මුළු මාසෙම දාන ගැන හිතනව නේද? දැන් 10 වෙනිදා දාන දෙනවා නම් මේ මාසේ 10 වෙනිදා දාන දුන්නට පස්සේ ඊළඟ මාසේ 10 වෙනිදා වෙනකම්ම ඒ ගැන හිතනව ඔබ නේද? ගහේ ගෙඩියක් එහෙම එනකොට බලන ඊළඟ මාසේ දාන්න ගන්න පුළුවන් ගස් ලබු ගෙඩිය ගන්න පුළුවන් අඹ ගෙඩි ටික ගන්න පුළුවන් ආ දෙල් ගෙඩියක් තියෙනවා ඒ දෙල් ගෙඩියත් උයන්න පුළුවන් දාන්නට කිය කිය ඔබ හිතනව නේද? බලන්න පිනුතුනි එහෙම ඉන්නකොට මුළු මාසයේ පුරාම ඒ කුසල කර්මය ආශිර්වාද කර්මයක් බවට පත් වෙනවා. ඔබේ ගෙදර දාන්න සූදානම් වෙන විතරක් නෙවෙයි අල්ලපු ගෙදර කෙනාගේ දානෙත් කවද තියෙන කියලා බලා ගන්නවා. ඒ කෙනාට ඒ දානේ දවසේදී පොඩි දෙයකින් හරි උදව්වක් කරන්න. පොල් ගෙඩියකින් හරි උදව්වක් කරන්න. මුකුත්ම බැරි නම් ඒ ගෙදරට වතුර ටිකක් හරි ගිහලා දෙන්න පින්නතුනි. දානේ උයන්න. නැත්තම් ඔබට දර කොටු කීපයක් ගිහලා දෙන්න පුළුවන් නම් එහෙම හරි කරන්න. මේව කනකොට පිනතින ඔබ හුවා දිනු වෙනවා. බලාගෙන ඉඳිද්දී ඔබ නිරෝගී වෙනවා, ලස්සන වෙනවා. ඔබට ජීවිතය අනිත්‍යගේ ප්‍රසාදය ලැබෙනවා. ඔබ කරන කටයුතු සාර්ථක වෙනවා. ඉගෙන ගන්න කෙනෙක් නම් හොඳට ඉගෙන ගන්න ලැබෙනවා. කෙරෙහි ආරක්ෂා කරන කෙනෙක් නම් ඒක ආරක්ෂා උසස්සින් ලැබෙනවා. මේ හැමදේම පිනතුනේ දිට්ඨධම වේදනීය විදියට අපට එහි ආනිසංස ලැබෙනවා. මේව පිනතුනේ ටිකක් කරලා බලන්න. දවස් දෙකක් නෙවෙයි බොහෝ කාලයක් මේව කරන්නට ඕන. කරනකොට හොඳට ඒ වගේ ප්‍රතිඵල පේන ගන්නවා. ඒ වගේම පිනතුනේ මෙහෙම අපි ටිකෙන් ටික දිනු වෙනකොට ඊළඟට අපේ ළඟ තියෙන ලක්ෂණය තමයි මෛත්‍රිය දිනු වෙන්නට ඕන. තමන්ගේ ගෙදර අයට මුලින් මෛත්‍රිය වඩලා පටන් ගන්න. මගේ ගෙදර ඉන්න දරුවෝ, අම්මලා තාත්තලා, සහෝදර සහෝදරියෝ, ස්වාමි පුරුෂයා, භාර්යාව වේ හැම දිනෙකම සුවපත් වෙත්වා කියලා ටික වේලාවක් මෛත්‍රිය වඩනකොට පින්නතුනි. එහෙම මෛත්‍රිය වඩලා ගමේ අනිත්‍යයටත් මෛත්‍රිය වඩන්නකො බලන්න හිතින් ඔබ. ඔබේ ජීවිතේ ලොකු වෙනසක් දැක ගන්න පුළුවන්. එහෙම වඩලා අන්තිමට ගමේ කිසිම කෙනෙක් තමන් අමනාප නැති බවට පත් වෙනට ඕන. අනිත්‍ය ඔබ සමග අමනාප වුණාට කමක් නැහැ. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. නමුත් අපි කිසිම කෙනෙක් එක්ක අපි අමනාප වෙන හොඳ නැහැ. ඕනෑම කෙනෙක්ගේ මූණ දිහා බලලා සිනාසෙන්න පුළුවන් විදියට අපි අපේ හිත හොඳට තියාගන්නට ඕන පිනතුනි. කෙනෙක් දැක්කම අහක බලන්න එපා. යා දිහා හොඳට, යාගේ ඇස දෙසම හොඳට බලන්න. මූණ හොඳට බලන්න පිනතුනි. බලලා පොඩි හරි සිනහාවක් වෙන්න. ඒ සිනාසෙන ගමන් ඒක නට සුවපත් වේවා කියලා හිතින් හිතන්න. වචනෙන් හොගියට කමක් නැහැ. ඇයි පින්නතුනේ අපි හිම කරන්නට ඕන? අපිට මේ ලෝකේ ජීවත් වෙන බොහෝ දෙනෙක් උදව් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. අපිට මේ පහසුකම් ටික ලබා ගන්න පුළුවන්කම ලැබිලා තියෙන තව බොහෝ දෙනෙක්ගේ උපකාරය අනුග්‍රහය නිසා. ඒ නිසා අපි අනිත් අයට මෛත්‍රියෙන් කාලය ගත කරන්න ඕන. ඊටත් වඩා පින්නතුනේ මේ අප සසරෙන ගමනේදී අපට අම්මල තාත්තල නොවෙච්ච, දූ දරුවන් නොවෙච්ච, සහෝදර සහෝදරයන් නොවෙච්ච කිසිම කෙනෙක් මිනිසුන් අතර විතරක් නෙවෙයි පින්නතුනේ මේ සතාසිය උපාව අතරවත් නැහැ. ඒ තරම් දිගු ගමනක් මේ අපි ඇවිල්ලා තියෙනවා. ඔබට හිතෙන ඔබේ දරුවට විතරයි ඔබේ කියලා නේද? ඇතැමිට ඔබට අද ඉන්න දූ දරුවන් ආත්ම භාව දෙකක් තුනක් පහක් දහයක් ඔබේ දරුවෙල හිටියා වෙන්න පුළුවන්. ඇතැමිට පින්නතුනේ ඔබේ අල්ලපු ගෙදර අය සමහර හිතේ වෙනසක් තියෙමත් ඔබට ඒ අය ගැන ඒ අල්ලපු ගෙදර ඉන්න අය තමන්ට ඇතැමිට ආත්ම භාව 10ක් ආත්ම භාව 25ක් 50ක් ඔබේ දරුවෙල හිටියා වෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා නම් ඔබේ ගැන දන්නව නම් ඇතැමිට ඔබ ඇතැමිට ඔබේ දරුවන්ට වඩා සලකනවා සලසියට. මේ සසරේන ගමනේදී භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ විශ්වයේ සත්‍යයන් අතරින් කිසිම කෙනෙක් අපට මව්පියන් සහෝදර සහෝදරයන් දරුවන් නොවෙච්ච කවුරුවත් නැහැ කියලා. ඒ තරම් දිගව ගමනක් අපි මේ ආපුවයි. මේ කුසල දහම් වඩනකොට පින්නතුනි අපට ලැබෙන ප්‍රධානතම ආනිසංසයක් තමයි අපේ එන්නෙනම ජීවිතයේ දිනු ඇති වෙනවා. ඇයි ඒකට හේතුව? අපේ හිතේ සතුට ඇති වෙනවා. ඇයි අප අමන අනිත්‍ය ගැන අමනාපයක් නැහැ. යමක් ගැන දැඩි ආසාවක් අපට නැහැ. අන්න ඒ නිසාම හිත පිරිසිදු වෙනවා. ඒ හිතේ පිරිසුදු බව තමන්ගේ කායික නිරෝගී භාවයට බලපානවා. ඒ කායේ නිරෝගීතාවය නිසාම තමන්ට ශරීරයේ ලස්සනට ගත කරන්නත් දිගාසිරි විඳින්නත් ඒක හේතුවක් වෙනවා. අනේ නිසා ඔබ පුළුවන් තරම් මේ විදියට දහමට නැඹුරු වෙන්න පිනතුනි. දැනටත් ඔබ මේ වඩන දේවල්. නමුත් එන්න එන්නම ඔබේ හිත පිරිසිදු වෙන්නට ඕන. ඔබේ ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ මොකද්ද? ඔබ දිනෙන් දින වයසට යන එක විතරක් නෙවෙයි. ඔබ දිනෙන් දින වයසට යන්න ගත වෙන අවුරුද්දක් පාසාම ඔබේ හිතේ තිබුණු දැඩි අමනාපකම් අඩු වෙන්නට ඕන. යමකට දැඩි ආසාවක් තිබුණා නම් ඒ ආසාවන් ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. ඊර්ෂ්‍යාව, මාන්නය වැනි දුර්ගුණ ඔබේ හිතේ තිබුණා නම් ඒව දැන් වෙනදට වඩා ටිකෙන් ටික අඩු වෙන්නට ඕන පින්නතුනි. ඔබ හුඟක් ආශිලිගත්තු අය නේද? කල්පනා කරලා බලන්න මීට අවුරුදු 10කට කලින් ඔබේ හිතයි දැන් හිතයි කොහොමද කියලා. ඉස්සරට වඩා ලාභේ, ලෝභේ අඩු වෙලාද වැඩි වෙලාද කියලා පොඩ්ඩක් බලන්න. මීට අවුරුද්දකට කලින් හිටපු අමනාප වෙච්ච අය දැනුත් එහෙමම අමනාපද කියලා බලන්න. ඒ අමනාප වෙච්ච අයගේ ප්‍රමාණය අඩුද වැඩිද කියලා ටිකක් බලන්න පින්නතුනේ. මෙන්න මේක තමයි ඔබේ සාර්ථකත්වය බලන්නේ. සාමාන්‍යයෙන් අපි සාර්ථකත්වය බලන්නේ කොහොමද? අපි බලන්නේ අපි කොච්චර ධනෙ ලැබුවද, නැත්නම් අපිට කොච්චර දරුවෝ ඉන්නවද, ඥාතීන් ඉනවද, ඒවනේ බලන්නේ නේද? එහෙම නැත්නම් පින්කම් කරන අය බලන්නේ කොහමද? අනුරාධපුරේ වටවන්දනාවේ කී වතාවක් ගිහිලා තියෙනවද? නැත්නම් බලන්නේ මොනවද? සිරියේ පාදේ වාර කීයක් ගිහිලා තියෙද? කොච්චර පොහේවල් ගානකට සීල් අරන් තියෙනවද? අපි මේවනේ සාමාන්‍යයෙන් බලන්නේ නේද පින්නතුනේ? මේවත් හොඳයි, එහෙම මතක තියාගන්න එක හොඳයි. නමුත් පින්නතුනේ එහෙකින් විතරක් අපට අපේ සාර්ථකත්වය බලන්න බෑ. අප සාර්ථකද කියලා බලන්නේ කොහොමද? බලන්නේ පින්නතුනේ අපි ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ අපේ හිතේ තියෙන ලෝභය අඩුද කියලා බලන්න. ගිය අවුරුද්දට වඩා හිතේ අනිත්‍යය ගැන තියමුණු විරසක භාවය කොච්චර අඩු වෙලාද කියලා බලන්න. කලින්ට වඩා තමන්ගේ මාන්නේ, ඊර්ෂ්‍යාව කොච්චර අඩු වෙලාද කියලා බලන්න. මෙන්න මේක තමයි ඔබේ සාර්ථකත්වය බලන ක්‍රමය. ඒ විතරක් නෙමෙයි පින්නතුනේ. අපි මෙහෙම දැහැමි ජීවිතයක් ගත කරනකොට අපේ ජීවිතයේ සතුට වැඩි වෙනව විතරක් නෙවෙයි අප නිතරම මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා සබ්බේහි පියේහි මනාපේහි නානා භවෝ විනා භවෝ අබින්හං පච්චේ කිතම්බං. සියලුම ප්‍රියමනාප දේවල් වලින් තමන්ට බෙන් වෙලාන්ට සිද්ධ වෙන බව නිතර මෙනෙහි කරන්න කියලා දේශනා කළා. ඇයි එහෙම දේශනා කළේ? දැන් අපට ඔබට අයිතිව තියෙන ගේ දොර ඉඩ කඩම් වලින් කවදා හරි බෙන් වෙලාන්ට සිද්ධ වෙන වේ හැමදාම අපට අයිති නෑ. ඒ වගේම අපට ඉන්න දරුවන් ඥාතීන්ගෙන් අපට බෙන් වෙන්න සිද්ධ වෙනවා. අපේ ශරීරය අපට අත්හරින්න සිද්ධ වෙනවා. මෙන්න මේ දේ ගැන කලින්ම හිතලා තියනට ඕන. ඔබ රැකියාවක් කරනවා නම් ඒ රැකියාව හැමදාම කරන්න පුළුවන් කමක් නැහැ. කවදා හරි විස්රාම ගන්න සිද්ධ වෙනවා. ඔබ හැමදාම හොඳට ඇවිදලා කියලා හිටියට අපේ කාලෙකදී ඇවිදින්න බැරි වෙනවා පින්නතුනි. අපේ රෝද පුටුවට වැටෙන දවසක් එනවා. ඇඳට වැටෙන දවසක් එනවා. ඇඳේ වාඩි වෙන්න බැරි දවසක් එනවා පින්නතුනි. ඒ තරම් අපි දුර්වල වෙනවා. ඇරපු ඇස් දෙක වහගන්න බැරි වෙන අවස්ථාවක් තියෙනවා. වහපු ඇස් දෙක අරින්න බැරි මට්ටමට දුර්වල වෙනවා. අපේ ඇඟේ තියෙන අපිරිසිදු දේවල් අපේ ඇඳේම ගලා යන දවසක් එනවා පින්නතුනි. එවැනි ජීවිතවලට පත් වෙන අය අපි මේ. ඒව කලින් හිතලා තියන පින්නතුනි. ඒව උනාට පස්සේ හිතාගන්න බෑ අපට. ඒ තත්ත්වයට පත් වෙන කලින් අපි එක හිතලා තිබුණොතින් අපි හැකිතාක් දුරට හිත පිරිසුදු කරගෙන ඉන්නවා. ඒ විතරක් නෙවෙයි අපි අනිත්‍යයට පුළුවන් තරම් උදව් කරලා තියෙනවා. අනේ උදව් කිරීම අනිසස් විදියට අපිට සාන්දෘෂ්ටික වශයෙන්ම අප අසරණ වෙච්ච වෙලාවේ අපිට පිහිට වෙන ලෝකෙ කොහේ හරි කෙනෙක් ඉන්නවා. නමුත් ඔබ උදව් කරපු අයම උදව් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. සමාජයට අපි බොහෝ දෙනෙක් කියන දේක් තමයි මං අහවලට මෙච්චර කළා මං දිහා බලන්නේවත් නැහැ කිසිම කෙලෙහි ගුණයක් නැහැ කියලා කියනවා අපි නේද? පින්නතින ඔබ එහෙම කියන ඔබ කර්මය ගැන දන්නේ නැති නිසා. ඔබ යම් කිසි කෙනෙකුට උදව්වක් කළා තියෙනවා නම් ඒ උදව් ලැබපු කෙනාම උදව් කරන්න ඕනේ. ඔබට කොහෙන් හරි උදව් අවශ්‍ය වෙලාවේදී ඒ දේ ලැබෙනවා. ඔබ ඔබේ අම්මට තාත්තට සලකලා තිබුණොතින් අම්මා තාත්තා නැවත ඔබට සලකන්නේ ඔබ වයසට ගියාම. ඔබට කවුද සලකන්නේ? ඔබේ දරුවන් හොඳට ඒ දිහා බලාගෙන ඉන්නේ. අපේ අම්මා මෙහෙම තමයි අපේ ආච්චිට 100ට සැලකුවේ. අපේ ආතර මුතර සැලකුවේ මෙහෙමයි. අපිත් අපේ අම්මා අපේ තාත්තා වයසට ගියාම මේ වගේම සලකන්න ඕන කියලා දරුවෝ ඉගෙන ගන්න එකෙන් පින්නතුනි. ඔබට විශේෂයෙන් දරුවන් ඉන්නවා නම් අන්නේ දරුවන්ට තේන්නම අම්මට තාත්තට සලකන්න. අම්මා තාත්තා නැත්තම් වැඩිහිටි වෙන කෙනෙකුට හරි ගමේ ඉන්න කෙනෙකුට හරි දරුවන්ට තේන සලකන්න. අන්නේ හැමුණොත් තමයි ඔබට අවශ්‍ය වෙලාවේදී උදව්වක් උපකාරයක් ලෝකෙන් ලැබෙන්නේ. එහෙම නැතුවනම් පිනුසින බලාපොරොත්තු වෙන්න එපා. ඔබ කිසිම කෙනෙකුට උදව්වක් නොකර ඔබ එක්තැන් වෙච්ච කාලයක මිනිස්සු ඇවිල්ලා සලකයි කියලා නම් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම ලැබෙන්නේ නැහැ පිනුතුනි. එහෙම සලකන අය ලෝකේ කවුරුවත් නැහැ. ඔබට සල්ලි තිබුණත් ඔබ බැංකු පොතේ දියක් ඉතුරු කරගෙන තිබුණත් ඒව හරි අරගෙන පරිහරණය කරන කෙනෙක් ඔබට හිතවත් කෙනෙක් ඉන්න ඕන පිනුතුනි. විශ්වාසවන්ත කෙනෙක් ඉන්න ඕන. එහෙම නැත්තම් ඔබට ඇදැම් විට බැංකුවට යන්නවත් සල්ලි ගන්න තරම්වත් ශක්තියක් නැති වෙන දවසක් එනවා. ඒව අරගෙන කැම බීම ගෙනල්ලා දෙන්න විශ්වාසවන්ත කෙනෙක් ඔබට ජීවිතේ ලැබෙන්නට ඕන. එහෙම ලැබෙන්නේ ඔබත් ලෝකෙට පිටිවෙල හිටියොත්. අන්නේ දෙහි හැකියතාව දුරට තමන්ගේ ජීවිතය තුලින් කරගන්න උත්සාහ කරන්න. මෙන්න මෙහි ආනිසංස විදියට අපට ලැබෙන ප්‍රධානම දේ තමයි දිනෙන් දින තමන්ගේ හිතේ සතුට සැනසීම දිනු වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. මෙන්න මේ ධර්මානුකූල ජීවිතය නිසාම දැහැම ජීවිතය නිසාම භාගතුන් වහන්සේ දේශනා කරනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් කියලා. ධර්මයේ හැසිරෙන කෙනා ධම විසින් ආරක්ෂා කරනවා කියලා. ඒ කොහොමද වෙන්නේ? ඒක අපේ හුදේ ශරීරය ආරක්ෂා වීම විතරක් නෙවෙයි පින්නතුනි. අපි අනතුරු වලින් බේරනවා. දැන් බලන්න ඔබ මෙතෙක් කල් මෙහෙම අනතුරු වලින් බේරෙ ඉන්නේ ඔබේ පින නිසා. කල්පනා කරලා බලන්න ඔබ පාසල් ගිය කාලේ ඔබත් එක හිටියකින් කී දෙනෙක් දැන් මිය ගිහිල්ලාද කියලා. ඔබ රැකී රක්ෂා කරන කාලේ ඔබෙත් එක හිටියේ මිතුරු මිතුරියන් කී දෙනෙක් දැන් මිය ගිහිල්ලාද බලන්න. ඔබට අවුරුදු 40 50 60 70 වනිට ඔබත් එක හිටපු කී දෙනෙක් මිය ගිහිල්ලාද බලන්න. ඇතැම්ට ඔබේ දරුණොත් මිය ගිහිල්ලා නේ, ඔබට වඩා වයසින් බාලයත් මිය ගිහිල්ලා තියෙන හුඟක් අය. බලන්න ඒ අය අතරින් ඔබ තාම ජීවත් වෙන්නේ ඇයි? ඒ ජීවත් වෙන බලපාන ප්‍රධානතම හේතුව තමයි ඔබ සසර පින්කම් කළ ඉන කෙනෙක්. සසර දිගාසිර සම්පත් ලබන්න හේතු වන පින් කරපු කෙනෙක්. සත්ව හානියෙන්, සත්ව ඝාතනයෙන් වැළකීලා, සත්තුන්ට පීඩා කිරීමෙන් වැළකීලා, අනිසත්‍යයන්ට පිහිට වෙලා උපකාර කරපු නිසා ඊට ලැබෙන ආනිසංසයක් තමයි ඔබ අද මේ දිගාසිර ලබලා තියෙන්නේ. අන්න ඒ පින පිනතුනි දිනෙන් දින ගෙවෙනවා. මේ සුගතියේ ඉන්න තියෙන අවස්ථාවේ ඒ පින ටිකෙන් ටික ගෙවිලා යනවා. ඒ පින ගෙවෙනකොට අපි තව අලුතෙන් පින රැස් කරගන්න ඕන පිනතුනි. ඇතැම් විට අපි ආත්ම භාව 5ක් 10ක් ආත්ම භාව 100ක් 500ක් එක දිගටම සසර කළා වූ පින් කමල අනිසංසි විදියට සුගතිගාමි වෙලා ඇවිල්ලා ඒ සුගතිගාමි වෙන්න තියෙමිච්ච පින අවසන් වෙච්ච අන්තිම ආත්ම භාවය වෙන්න පුළුවන් මේ ගත කරන්නේ ඔබ. ඇතැම් විට මේ ආත්ම භාවයේ ඊටාම ඉහළ මට්ටමින් පිනක් කරගන්න බැරි වුණොතින් අප මිනිස් ආත්ම භාවයේ නිමා වෙනවත් එක්කම පහළට වැටෙන්න පුළුවන් පින්නතුනි. මේ මොනවතින් කොච්චර අභාග්‍යයක්ද බලන්න නේද? සාමාන්‍ය පින්කමකින් විතරක් පින්නතුනි සුගතිගාමි වෙන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන් පංචශීලය හොඳින් ආරක්ෂා කරන්න ඕන. ඒ වගේම තමන් කරපු හොඳ පින්කම් තමන්ගේ මතකේ රැඳෙන්නට ඕන. ඔබ දීපු දානමේ පින්කමක් ලෝකෝට දීපු දානයක්ම නෙවෙයි පින්නතුනි. ඔබ ඊටාම මහන්සියෙන් හරි හම්බ කරලා කැප වෙලා ඔබ ඇතැමිට කුසගින්න ඉඳගෙන නිදි මරාගෙන කරපු පින්කමක් ඔබේ මතකේ රැඳෙන්නට ඕන. එහෙම පින්කම් තියනවද බලන්නකෝ. අමාරුවෙන් කරපු දානයක්, සීලයක්, අනිත් අයට කරපු උදව්වක් ඔබට මතක් කරගන්න පුළුවන්ද බලන්න. අන්න එවැනි දෙයක් තමයි අපට ජීවිතය අවසාන මොහොතේ මතක් වෙන පින්නතුනි. ඒ විතරක් නෙවෙයි, අපි මරණයෙන් පස්සේ පල්ලෙහාට වැටෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මොහොතේ උන්වහන්සේට විශේෂ ඥානයක් ලැබුණා. ඒ අතර විශේෂ ඥානයක් තමයි චුතූපපාත ඥානය සහ පුබ්බේ නිවාසානුසුති ඥාන කියලා කියන්නේ. මෙන්න මේ ඥානයන්ගෙන් උන්වහන්සේ අවබෝධ කරගත්තු දෙයක් තිබුණා. ඒ මොකද්ද? ඒ තමයි පින්නතුනි මේ මනුස්ස ලෝකයෙන් චුත වෙන බොහෝ දෙනා මරණයෙන් පස්සේ යන්නේ කොහේටද? මරණයෙන් පස්සේ යන්නේ කොහේටද? මරණයෙන් පස්සේ පින්නතුනි බොහෝ දෙනෙක් දුගතිගාමී තැන්වලයි උපදින්නේ. මෙන්න මේක තමයි අපේ ජීවිතේට තියෙන ප්‍රධානතම අභියෝගය වෙන්නේ. මේක අපි තේරුම් ගන්න ඕන පින්නතුනි. ධර්මයේ කියවන විට අපි ලැබපු අධ්‍යක්ෂණය එක පින්නතුනි අපිට ඊටාම පැහැදිලි කාරණයක් තමයි මනුස්ස ලෝකෙින් චුත වෙන බොහෝ දෙනෙක් මිය ගිහිල්ලා ඉපදෙන්නේ ඊට වඩා පහළ ස්ථානවල. ඔබ දන්නවද ඇයි ඒකට හේතුව කියලා? මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන බොහෝ දෙනෙක් ඇයි දුගතිගාමි වෙන්නේ? මොන හේතුවෙන්ද? සොරකම් කළද? බොරු කියලාද? මන්ත්‍රව්‍ය භාවිත කළද? ඒ සියල්ලටම වඩා පින්නතුනි හේතුවක් තියෙනවා. පින්නතුනි කවුරු සාධුකාරයක් දෙන්න බලන්න. හොඳට සාධුකාරයක් දෙන්න හයියෙන්. මට ඇහුන්නේ නැතුණට කමන්නේ නැව, ඉන්න අනිත් පැයට ඇහෙන හයියෙන් සාධුකාරයක් දෙන්න. නැවතවතාවක් හයියෙන් සාදුකාරයක් දෙන්න බලන්න. හොඳට ඉන්න ආසනේ කෙලින් ඉන්න පින්නතුනේ, නැත්තම් නිඳ යනවා ඉන්න වෙලාවට නේද? මෙලට ටිකක් නිඳ යන වෙලාවනේ. ඔව් හොඳට සිහියෙන් මේ කාරණා ටික අහගන්න. මේක ඉතාම වැදගත් කාරණයක් මේ කියන්නේ අපි දැන්. මොකද ඒ කාරණය මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන බොහෝ දෙනෙක් එහෙම දුගතිගාමි වෙන හේතුව මොකද්ද? ඒ හේතුව තමයි පින්නතුනි දැඩි ආශාව, ලෝභකම. මොහකට තියෙන ලෝභකමද? අල්ලපු ගෙදර දේවල් වලට, අල්ලපු ගමේ දේවල් වලට තියෙන ලෝභකමද? නෑ පින්නතුනි. තමන්ගේම නිවසට, ඒ වගේම ඔබේම ගෙදරට, ඔබේම ඉඩමට, ඔබේම දරුවන්ට, ඔබේම ධනයට තියෙන ආශාවෙන් තමයි ඔබ දුගතිගාමි වෙන හේතුව. මේක පින්නතුනි හොඳට තේරුම් ගන්න. ඇතැමට ඔබට පාරම්පරිකව ආපු ධනය, ඇතැමට ඔබ මහන්සියෙන් උපයපු ධනය, මෙන්න මේ දේවල් ටික අවසාන මොහොතේ අත්හරින්න බැරි නිසා ඒක අල්ලගෙන මනසින් එතනම මිය ගිහිලා එතනම ඉපදෙන ඇතැම වැඩිපුර ඉන්නේ. මේක පින්නතුනි හොඳට තේරුම් ගන්න. මිය ගිහිල්ලා ඉපදෙන බොහෝ දෙනෙක් ඉපදෙන කොහේද? ඉපදෙන්නේ ප්‍රේත ලෝකෙ පින්නතුනි. ප්‍රේත ලෝකෙ කියන්නේ තමන්ගෙම ගෙදර, තමන්ගෙම ඉඩමේ, තමන්ගෙම ගස්කොළන් ඇසුරු කරගෙන තමයි බොහෝ දෙනෙක් මිය ගිහිලා ඉපදෙලා ඉන්නේ. ඇයි ඒ දේවල්ට දැඩි ආසාවෙන් මිය ගිහිල්ලා? බලන්න පින්නතුනි කොච්චර අභාග්‍යයක්ද කියලානේ. හිත හදාගන්න බැරි වීම නිසා මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන බොහෝ දෙනෙක් ඉපදෙන්නේ ප්‍රේත ලෝකේ. ඊටාම දුක් ගින්දර වලින්, ඊටාම දුකසේ කුසගින්නේ වාසය කරනවා. අර දේපල දිහා බලාගෙන ඉන්න ඔය කටිය, දරුව දිහා බලාගෙන ඉන්නවා, ඉඩකඩන් දිහා බලාගෙන ඉන්නවා, අර ඉතුරු කළ දීපු ධන, ඉතුරු කළ ගිහිපු ධනෙ ටික දිහා බලාගෙන ඉන්න ඔය අය. බලන්නේ පින්නතුනේ එහෙම වුණොත් කොච්චර අභාග්‍යයක්ද කියලා. අන්නේ නිසා තමයි භාගතුන් වහන්සේ අපට දේශනා කළේ තමන්ට මේ අයිති දේවල් වලින් කවදාහරි දවසක වෙන් වෙලා යන්න සිද්ධ වෙන බව නිතර මෙනෙහි කරන්න කියලා. අන්න එහෙම කෙනාට තමයි අවසාන මොහොතේ හිත හදාගන්න පුළුවන්කම තියෙන්නේ. ඔබේ දේවල් ඔක්කොම දන් දෙන්න ඕනේ නැහැ පින්නතුනේ. ඔක්කොම තියෙන දේවල් දන් දෙන්න, පන්සලට දෙන්න කියලා එහෙම කවුරුවත් කියන්නේ නැහැ. දහමේ කොහෙවත් එහෙම නැහැ. ආම වශයෙන් පින්නතුනි ඔබට ඔබේ ධනය, දේපල ටික ඔබේ දරුවන්ට, ඔබ ඊටාම ආදරය කරන ඥාතීන්ට දීලා යන්න පුළුවන් මනසෙන් එයින් අයින් වෙන්න බලාගෙන ඉන්න. ඕනෑම වෙලාවක ඔබ ලබා තියෙන ධනය ඔබේ දරුවන්ට හරි දීලා අත්හැරලා යන්න පුළුවන් මානසිකත්වයකට ඔබේ හිත හදාගෙන ඉන්න කලින්ම. ඒක පින්නතුනි මරණාසන්න මොහොතේ කරන්න බෑ ඒක. ඒක කලින් හිතලා තියන්න ඕන. මට මේව හැමදාම අයිති නැහැ. මම කවදා හරි මේව අත්හැරලා යනවා. මගේ අම්මා තාත්තාත් මේවට අයිතිව හිටියේ. ඒගොනුත් මේව දාලා ගියා. මටත් මේව හැමදාම අයිති නැහැ. මමත් ඊළඟ පරපුරට මේක දීලා යන්න වෙනවා කියන එක කලින්ම හිතලා තියන්න පින්නතුනි. ඒක ඇස් දෙක පිය ගහන මොහොතෙන් ඔබ අවුරුදු 40ක්, 50ක්, 60ක් ගොඩනගාගෙන තිමිච්ච සියලුම දේවල් ඔබට කැමති වුණත් නුණත් අතරින් සිද වෙනවා. මේක තමයි යථාර්ථය. මේක කලින් හිතලා තියන පින්නතුනි. ඔබ බලන්න මේ මොහොතේ ඔබට සතුටු සිතින් ඒ ටික අනිත්‍යයට දීලා යන්න පුළුවන් විදියට ඔබේ හිත හැදිලාද තියෙන කියලා බලන්න. ඉතාම සතුටු සිතින් අවසාන මොහොතේ ඔබේ ධනය, දේපල ටික ඔබේ දරුවන්ට අත්හරින්න පුළුවන්ද කියලා කල්පනා කරලා බලන්න. එහෙම පුළුවන් අය අත උස්සන්න බලන්න. ඒ අන්තිම මොහොතේ ඔබට ඒ ටික අත්හරින්න පුළුවන්ද, ඒ ටික සතුටෙන් අනිත්‍යයට පවරලා යන්න පුළුවන් විදියට දැන් තමන්ගේ හිත හදාගෙන තියෙද කියලා බලන්න පොඩ්ඩක්. එහෙම පුළුවන් ඈත උස්සන්න බලන්න. ආ බොහොම හොඳයි. අන්න ඒ පින්තුන් අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙනවා. ඔය ඈත උස්සලා කියන්නේ මම සුගතිගාමි වෙන කෙනෙක් කියලා. ඈත ඉස්සුවේ මොකද්ද? මං උඩට යන්නේ කියලා. මං ඉහළ තැනක ඉහළ සුගතියක ඉපදිනවා කියලා තමයි ඒ ඔබ ඈත උස්සපු ප්‍රමාණයට තමයි කිව්වේ ඔබ කොච්චර ඉහළ සුගතියක ඉපදිනවද කියලා. ඔබ හුඟා සතුටු වෙන පින්නතුන්. මේ මත උස්සන්න බැරි කෙනෙක් හිටියනම් ඉක්මනම දවසකදී අත උස්සන්න පුළුවන් විදියට හිත හදාගන්න. අපි පින්නතුනේ පල්ලෙහාට බරව හිටියොත් අපි මරණයෙන් පස්සේ පල්ලෙහාට යන්නේ. පල්ලෙහා දේවල් ටික අත්හැරියොතින් අපි ඉහළ තැනකට යන්නේ. එනිසා අපේ ගමේ පින්නතුන් අපේ වැඩිහිටි අය සහෝදර සහෝදරියන් අපේ දරුවෝ කවුරුවත් දුගතිගාමී වෙනව දකින්න අපි කැමති නැහැ. මේ පින්නතුන් හැම දිනෙකම ස්වාමින් වහන්සේලාට දානෙ පූජ කරපු ඇත්තෝ කඩන පින්කම්කට අත ගහපු පින්නතුන් අම්මට තාත්තට සලකපු අය දුප්පත්ට සලකපු අය ඔබ හුඟා ජීවිතේ පින්දහම් කරපු අය නේද? අඩු ගානේ දන් හැන්දක් හරි බෙදපු පින්නතුන් තමයි ඔබ හැම කෙනෙක්ම. ඒ නිසා ඔබ හැම දිනෙකම සුගතිගාමී වෙනවා දකින්න අපි කැමතියි. හැබැයි ඔබ මේ ගිහිල්ලා ඔබට පින් අනුමෝදන් කළ සුගතිගාමී කරන්න අපිට බෑ පින්නතුන්. ඊට කලින් ඔබට සුගතිගාමී වෙන්න ඔබේ හිත හදන්න තමයි මේ බණ ටික කියන්නේ. මිය ගිහිල්ලා පාලියට වැටුණාට පස්සේ පින්නතුන් ආයෙනම් අපට ගොඩ ගන්න එක ලේසි නෑ. හරි අමාරු ඊට පස්සේ. ඔබ පල්ලෙහාට වැටෙන කලින් ඔබට වාඩි වෙන්න පුළුවන් වෙලාවෙදී ඔබ නැගිටින්න තමයි මේ බණ ටික කියන්නේ. ඒ නිසා අපේ පන්සලට ආපු කවුරුවත් දුගතිගාමි වෙනව දකින්න අපි කැමති නැහැ පින්නතුනි. අපේ පන්සලනේ බණන ලස්සන තියෙන හැටිනේ. ඔබ සිල් ගන්න පන්සල. මාත් මුලින්ම ආපු පන්සලෝක. මම මුලින්ම ගාථා ඉගෙන ගත්තේ ওই පන්සලෙන්. බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ නමක් මුලින්ම දැක්කේ ওই පන්සලෙන්. හාමුදුරු කෙනෙක් මුලින්ම දැක්කේ සමරුවීර මුදලින් දාරාම පන්සලේ හාමුදුරු. දානෙ බෙදුවෙත් දානෙ ගෙනාවෙත් මුලින්ම මේ පන්සලට. ඔබ වගේම තමයි. ඉතින් එතනින් තමයි අපේත් මේ ආධ්‍යාත්මික ගමන පටන් ගත්තේ. මේ පිනතුනොත් පන්සලේ ඉඳලා පන්සලේ ලස්සනට ඔහම ඉන්න වගේ බලන ලස්සන ධර්මශාලාවක් ඔබ ඉන්නේ නේද? ඉලස්සනට මනහන ගමන් හිත දියුණු කරගෙන මේ ජීවිතයේ සතුටෙන් ගත කළා මරණින් මතු ජීවිතය සුගතිගාමි වෙන්න ඔබ කටයුතු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනම සංඛාර උප්පති කියන සූත්‍රයේහි අපේ මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන හේතුන කාරණා දේශනා කරනවා. මොනවද? ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය සහ ප්‍රඥාව. සද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන මෙන්න මේ කාරණා පහ අපි දිනු කළ තිමුනොතින් අපේ මරණයෙන් පස්සේ කවදාවත් වෙනතුනි දුගතිගාමි වෙන්නේ. අපි එහෙම මට්ටමට ඉන්නවද කියලා අපි බලාගන්නේ කොහොමද? ඔබ බලන්න ඔබට දවසට වැඩිපුර මතක් වෙන්නේ මොනවද කියලා. ඔබට දවසට වැඩිපුර මතක් වෙන්නේ ඔබ කරපු හොඳ දෙයක් නම්, ඔබේ අම්මට තාත්තට සලකපු විදියක් නම්, ඔබ දෙන දානයක් නම්, ඔබ තෙරුවන් සරණ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මලක් පහනක් පූජා කිරීමක් නම් ඔබට දවසට වැඩිපුර මතක් වෙන්නේ. ඔබ ඇසුරු කරන සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේ කෙනෙක් නම් ඔබට මතක් වෙන්නේ. ඔබ අහල තියෙන ධර්ම කාරණයක් නම් වැඩිපුර ඔබට මතක් වෙන්නේ. ඔබ වඩපු භාවනාවක් නම් වැඩිපුර දවසට මතක් වෙන්නේ. අන්නේකින් කියනවා ඔබ සුගතිගාමි වෙන සුදුසු කෙනෙක් කියලා. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ. මෙන්න මේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය සහ නුවණ නැත්තම් ප්‍රඥාව කියන මෙන්න මේ කරුණු දිනු කළා තියෙනවා නම් අපට පින්නතුනේ මරණයෙන් මතු තමන් ඉපදෙන්නේ කොයි ලෝකෙද කියලා තමන්ට කලින්ම තීරණය කරන්න පුළුවන්. මනස ලෝකෙද ඉපදෙන්නේ දිව්‍ය ලෝකයේද බ්‍රහ්ම ලෝකයේද කියලා කලින්ම තීරණය කරන්න පුළුවන් කියලා. දිව්‍ය ලෝකේ නම් චාතුර්මහරජිකේද නැත්නම් ඊට වඩා ඉහළ ලෝකේද කියලා තමන්ට කලින්ම තීරණය කරන්න පුළුවන් කියලා. ඒ වගේම භාවනා කරලා හිත සමාධිමත් කරගත්තනම් ඒ කෙනාට කලින් තීරණය කරන්න පුළුවන් ඒ කෙනා කොයි බ්‍රහ්ම ලෝකෙද ඉපදෙන්නේ කියලා. ඒ තරම් දුර ගමනක් පිනතුණි අපට ආධ්‍යාත්මික වශයෙන් යන්න පුළුවන්. යම් කිසි කෙනෙක් මිය ගිහිල්ලා මනුස්ස ලෝකෙට එන කැමති නම් ඒ කෙනාට කලින්ම තීරණය කරන්න පුළුවන් එයා ඉපදෙන්නේ කොයි ප්‍රදේශෙද කියලා. කොයි රටේද කියලා තමන්ට කියන්න පුළුවන් මට්ටමට හිත දිනු වෙනවා. ඒ තරම් විශ්වාසනීයත්වයක් ඇති වෙනවා. ඒ විතරක් නෙමේ ධර්මයේ ඊටම පැහැදිලිව සඳහන් කරනවා යම් කිසි කෙනෙක් කැමති නම් කිසියම් කුලයක ඉපදෙන්න ඉහළ කුලයක අන්න ඒ කුලයෙන් තමන්ට ඉපදෙන්න පුළුවන් මට්ටමට තමන්ගේ හිත හදාගෙන හිත පිහිටවා ගන්න පුළුවන් කියලා. බලන්න පිනොතුනි මේ තරම් රැකවරණයක්. මේ තරම් සුරක්ෂිත භාවය. මේ තරම් විශ්වසනීයත්වයක් අපට ධර්මය තුලින් ලැබිලා තියෙනවා. මේක පිනොතුනි අපට තියෙන රක්ෂණයට වඩා ජීවිත රක්ෂණයට වඩා වටිනවා. මේක අපේ ඉඩකඩම් වල තියෙන රක්ෂණයට වඩා ඉඩකඩම් වල තියෙන ඔප්පුවට වඩා වටිනවා අපට මේක. මේක අපේ බැංකු පොතේ තියෙන සල්ලි වලට වඩා වටිනවා. අන්න ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ ධර්මයේ තුලින් අපේ හිත හදාගෙන බුද්ධ ධම්ම සංඝ කියන සිරුවන් සරණ ගිහිල්ලා ඒ වගේම පංචශීල හොඳින් ආරක්ෂා කරලා නිතර දානෙ පුරුදු කරලා මෛත්‍රිය වඩලා මේ ජීවිතයේ සතුටෙන් ගත කරන වගේම මරණයෙන් මතු ජීවිතයත් සුගතිගාමී තැනක ඉපදෙන විදියට අපි අපේ ජීවිතය සකස් කර ගන්නට ඕන. මේක තමයි අප දහමින් ලබන රැකවරණය. මෙන්න මේ විදියට යන ගමනේදී විශේෂයෙන්ම අප අපේ හිත නිසිසේ සංවර්ධනය කරගත්තනම් සංවර කරගත්තනම් හිත දමනය කරගත්තනම් හිත පිරිසිදු වෙන විදියට නිතර අප වාසය කරනවා නම් පින්තුනි අපට ඒ තුලින් තවදුරටත් ආධ්‍යාත්මික ඉදිරියට යන්න පුළුවන්. ඒ කොහොමද අපි යන්නේ? ඒ තමයි අප හිත පිරිසුදු කිරීම ගැන තියෙන දේශනා අපි හොඳට ශ්‍රවණය කරනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා සචිත්ත පරියෝධපණන් කියලා හිත සංවර කර ගැනීම උන්වහන්සේගේ අනුශාසනාවක් කියලා. අනේකෙනි පින්නතුනි. මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. යම් කිසි කෙනෙක් පිරිසුදු මනසෙන් යමක් කරනවා නම් යමක් කියනවා නම් අන්න ඒ කෙනාට සැප විපාක ලැබෙනවා ජීවිතේහි සතුට සැනසීම ලැබෙනවා කියලා සඳහන් කරනවා. පින්නතුනේ හිත පිරිසුදු වෙච්ච පමණට අපට අපේ ජීවිතයේ සතුට වැඩි වෙනවා. ඒ වගේම හිත යම් වෙලාවක අපිරිසුදු වෙනවා නම් රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් මාන්නෙන් අපේ හිත අපිරිසුදු වෙනවා නම් අපිට මොකද වෙන්නේ? මනසාචේ පදුට්ඨේන බහසදිවා කරෝතිවා. අපිරිසුදු මනසෙන් යමක් කරනවා නම් කියනවා නම් දුක්ඛං අන්වේති. දුක පැමිණෙනවා. හරියට අර ගොනා පිටුපස්ස යන කරත්තය වගේ ජීවිතේට මහා වෙහෙසක් ලබා දෙමින් තමන ජීවිතයේ දුක ලැබෙනවා. එහෙම දුක් විඳින ඔබ අප කවුරුත් කැමති නෑ නේද? අපි හැම දිනෙකම කැමති ජීවිතයේ සතුටෙන් සැනසීමෙන් ගත කරන්න. අන්නේ ජීවිතයේදී පින්නතුන අපට ප්‍රධාන වශයෙන්ම අපේ හිත පිරිසුදු කර ගැනීම අපට අවශ්‍ය වෙනවා. නිතර හිත සතුටෙන් තියාගන්න පින්නතුනි. හිත සතුටෙන් තියාගන්න හේතු වෙන ප්‍රධානතම කාරණයක් තමයි ඒකාතකින් පංචශීලය ආරක්ෂා කරන්න පින්නතුනි. යතරත් විශේෂයෙන්ම අපි කියනවා අපේ වචනේ අපි සංවර කරගන්නට ඕන. අපි දන්න විදිහට කියනවා නම් කට පරිස්සම් කරගන්න ඕන පින්නතුනි. කතා කරනකොට අනිත් පැගි හිත නොරිදෙන දේවල් අපි කතා කරන්න ඕන. මෛත්‍රියෙන්ම කතා කරන්න ඕන අපි වචනයක් කතා කරනකොට. වචනේ නිසා තමයි අපට බොහෝ මිතුරන් අහිමි වෙන්නේ. බොහෝ අය අපි ගැන අප්‍රසාදයටපත් වෙන්නේ අපේ වචනේ තියෙන අඩුව නිසා. එතැන් සිට අපි දන් දෙන කෙනෙක් වුණත් අනිත්‍යට උදව් කරපු කෙනෙක් වුණත් පින්නතුනි අපි එක වචනයක් නිසා අපට ඒ මිතුරන් නැති වෙනවා. සමහර අපි දැකලා තියෙන හොඳට අනිත්‍යට උදව් කරන අය. නමුත් ඇතැමිට බොරුවක් කියනවා නම් අනිත්‍යය බේද වෙන කේලමක් කියනවා නම් අනිත්‍යගේ හිතේ දෙන පරුස වචනයක් කියනවා නම් මොකද වෙන්නේ? අර දන් දීපු වෙලේ මතක් වෙන්නේ මෙයාගේ වචනේ හොඳ නැහැ කියලා කියන්නේ. එයා හරියට අනිත්‍යය බේද කරනවා. කේලම් කියන කෙනෙක්. එහෙම කියලා නරක නාමයක් අපට එනවා පින්නතුනි. එහෙම නොතින් හොඳ නැහැ නේද? එහෙම වෙන්න කරන්න එපා දෙයක්. ඒ නිසා කතා බහ කරනකොට හුඟා කල්පනාවෙන් කතා කරන්න ඕන. පින්නතුනි ගමේ ඉන්නකොට කතාව අඩුවෙන් හිටිය තරමට හොඳයි. මොකද අපි හොඳ හිතින් දෙයක් කිව්වත් ඔබ පන්සලේ නැයි බොහෝ විට හොඳ දේවල් කියන්නේ. නමුත් ඒව අහන වෙනත් කෙනෙක් දහමට නැඹුරු නැති කෙනෙක් දහමෙන් දුරස් වෙච්ච කෙනෙක් ඒව ඇහුවොත් මොකද වෙන්නේ? ඔබේ හොඳ හිතින් කියපු දේ වුණත් වැරදි චිත්‍රයක් මවලා ගිහලා වෙන කෙනෙකුට කියන්න පුළුවන් බේදවල දෙයක්. ඔබ එහෙම ඇතැමිට හිතනවත් නැහැ එහෙම දෙයක් කියන්න. අනිත් අය මේ වගේ ඔබ වගේ දහම නොවසන අය ඔබ කියපු වචන විකෘති කළ කියන්න පුළුවන්. අන්න ඒ නිසා ඔබ යමක් කතා කරනකොට ඉතාම කල්පනාවෙන් ඉතාම සිහිනුවණින් ඒ වගේ පිනතින් පුළුවන් තරම් අඩුවෙන් කතා කළේ ඉන්න. අඩුවෙන් කතා කරන පමණට හොඳයි. වැඩිපුර කතා කරන ගියොත් තමයි අපි අතින් අඩුපාඩු වෙන්නේ. ඒ නිසා අඩුවෙන් කතා කලින්නට හුඟක් සමාජය ගරු කරනවා. යා හරි හොඳ තැම්පත් කෙනෙක්. අනිත්‍ය ගැන මුකුත් හොයන්නේ නැහැ කේරම් කියන කෙනෙක්. යා කවදාවත් වෙන්නේ නැහැ. යා කවදාවත් බොරුවක් කියන්නේ නැහැ. යා අනිත්‍යගේ හිතට දෙන දෙයක් කියන්නේ නැහැ කියලා. ඒ විශ්වාසයේ ගුණ නැගුණොත් පින්නතුනේ විශ්වාසය අර දන් දීලා ලබන විශ්වාසයටත් වඩා බොහොම ඉහළයි. දන් දුන්නත් තමන්ගේ සිල්වන්ත කමේ අඩුවක් තියෙනවා නම් කායික වාචික සංවරය අඩුවක් තිබුණොත් අර දාණයෙන් ලබාගත්තු කීර්තිය ඒ පින එක මොහොතින් නැතිවලා යන පුළුවන්. ඒ නිසා තමන්ගේ කය වචන දෙක පුළුවන් තරම් සංවර කරගන්න බලන්න. ඒ විතරක් නෙවෙයි ඊටත් වඩා ඉහළ ගියපු ගුණයක් තියෙනවා. ඒ තමයි අනිත් ඇසුරු කරනකොට අවංක භාවය කියන එක තියෙන ඕන පින්නතුනි. ඒක ඉතාම වැදගත් කාරණයක්. ඇතැමිට ඔබ දන් දුන්නත් අනිත් අයට උදව් කරා පංචශීලයේ තියෙන කරුණු පහම ඔබ ජීවිත කාලෙම ආරක්ෂා කරගන්න. ඔබ ළඟින් ඇසුරු කරන අනිත් අයට තේරුණොත් ඔබ අවංක කෙනෙක් නෙවෙයි කියලා. ඇතැමිට එක සිද්ධියකින් ඔබ මනින්න පුළුවන් ඔබ අවංක කෙනෙක් නෙවෙයි කියලා. වෙනත් කෙනෙක් ඔබ ගැන දැඩි විශ්වාසයක් තියෙන මොහොතක ඒ විශ්වාසනීයත්වය පළුදු වෙන විදිය දෙයක් ඔබ කරවති මොකද වෙන්නේ? අර දාණයෙන් සීලෙන් ලබාගෙන තියෙන කීර්තිය එක මොහොතෙන් අහිමි වෙලා ඉතාම වටිනා ඥාතියෙන් මිතුරන් හිතවතුන් කල්‍යාණ මිත්‍රයන් ඔබට අහිමි වෙන්න පුළුවන්. ඒ අවංක භාවය කියන එක පින්නතුනි උගන්නන්න නම් පුළුවන් කමක් නැහැ මේකයි කියලා. විශේෂයෙන්ම සත්‍ය භාවයේ මත පිහිටලා තමන් අනිත්‍යය සමග මෛත්‍රිය පාදක කරගත්තු විශ්වසනීයත්ව ජීවිතයක් ගත කරන්න ඕන. ඒක තමන්ගේ දෙමෝපියංගෙන් එන දෙයක්. ඒක තමිට තමන් හැදිච්ච මුල් පරිසරයෙන් වටා පිටාමෙන් ලැබෙන දෙයක්. තමිට සසරින් පුහුණු කරන් එන දෙයක්. ඇතැමිට ඔබ ලැබපු අධ්‍යාපනයෙන් ඔබ කරපු හොඳ නිවැරදි රැකියාවලින් ඔබට ලැබෙන ශික්ෂණයක් වෙන පුළුවන් ඒක. අන්නේ ඒ දේ ඔබේ පණට වඩා හොඳින් ආරක්ෂා කරගන්නට ඕන. ඔබ කීර්තියක් නොමැතිව අනිත්‍යගේ අප්‍රසාදයට ලක් වෙලා මිය යනට වඩා ඊට කලින් කීර්තිමත්ව මිය යන එක පින්නතුනේ බොහොම ගෞරවාන්විතයි. ඔබ සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන වගේම ගෞරවාන්විත විදියට ඔබ නිවසෙන් ඔබ ගමෙන් ඔබ මේ ජීවිතයෙන් සමු ගන්නට ඕන. අන්නේම පුළුවන්කම තියෙන්නේ පරිත්‍යාග සීලයෙන් ආරම්භ කරලා සීලෙන් වඩාත්ම සංවර සීලී වෙලා විසිතුරු වෙලා අවංක භාවයෙන් වඩාත්ම ජීවිතය ලස්සන කරගෙන එනුත් ඉහළට ගිහිල්ලා ප්‍රඥාවෙන් ඔබේ ජීවිතයේ වඩාත්ම විසිතුරු කරගන්නට ඕන, ආලෝකපත් කරගන්නට ඕන. මොකක්ද මේ ප්‍රඥාව කියලා කියන්නේ? ඒ තමයි අපේ ජීවිතයේ සිදුවන සැබෑ යථාර්ථය, අනිත්‍ය. හැම මොහොතකම පින්නතුනි අපේ මේ ශරීරය හටගෙන නිරුද්ධ වෙනවා. ඒ වගේම අපේ හිතත් හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. අපි යම්කිසි රූපයක් දකිනවා නම් පින්නතුනි අපට හිතෙන්නේ මේ මොහොතේ දකින රූපය තමයි මේ තේරුම් ගන්න කියලා. නමුත් පින්නතුනි මේ මොහොතේ හටපත්පත්ති දෙන රූපය චක්කු විඥාණයෙන් අපි යම්කිසි ප්‍රමාණකින් දැනගන්නවා. හැබැයි ඒ රූපයේ මනාව තේරුම් ගන්න අවස්ථාවේදී චක්කු විඥානේ නෙවෙයි තේරුම් ගන්නේ, අපි ඒක තේරුම් ගන්නේ මනෝ විඥාන කියන අවස්ථාවේ. අපිට කණින් ශබ්දයක් අහලා කිසියම් මූලික දැනුමක් ලබන්න පුළුවන්. හැබැයි ඒකේ සම්පූර්ණ අවබෝධය ලැබෙන්නේ මනෝ විඥාන මට්ටමේදී පින්නතුනි. අනේ මනෝ විඥාන මට්ටමෙන් අප යමක් තේරුම් ගන්න මොහොතේදී ඊට පාදක වෙච්ච මුල් මට්ටමේ ස්කන්ධ ටික රූපාදී පංචස්කන්ධය ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච මොහොතක අප මේ මනෝ විඥානයේ ලෝකයේ ඇසුරු කරන ලෝකේ තේරුම් ගන්න ජීවිතයක් අපි මේ ගත කරන්නේ. මෙන්න මේක නුවණින් තේරුම් ගන්න පුළුවන් වුණොත් අපි හැට රූපයක් දකිනකොටම අපි දන්නවා මේ වෙලාවේ ඒ දැනුමට පාදක වෙච්ච ඇසත් රූපයත් චක්කු විඥානයත් චක්කු සම්පස්සයත් නිරුද්ධ වෙච්ච මොහොතක මේ මනෝ විඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවක් කියලා දැකලා ඒ මනෝ විඥාණය හේතු ඇති කලී හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන දෙයක් කියලා අපි දැනගත්තොත් පින්නතුනි අපට අපේ ජීවිතයේ වඩාත්ම ගැඹුරින් තේරුම් අරගෙන දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. මෙන්න මෙතෙන්ට අපේ හිත පිහිටුවා ගත්තොත් එහැට පේන රූප, අපේ කනට එන ශබ්ද, නාසයට එන ගඳ සුවඳ, දිවට එන රස, කයට එන පහස, මෙන්න මේ දේවල් අප මනවින් තේරුම් අරගෙන මේ ස්කන්ධ පංචකය සහිත ලෝකෙන් අපට නිදහස් වෙන ලැබුණොත් එදාට අපි මහා බරක් බිමින් තිබ වෙනවා පින්නතුනි. අපට අද තියෙන බර මොකද්ද? ඒ තමයි අපි දැකපු අහපු දේවල් තාමත් මේ විදියට ලෝකයේ තුල ඇතේ කියලා අප විශ්වාස කරන මේ අවිද්‍යාව. මෙන්න මෙතනින් අපේ හිත නිදහස් කරගන්න පුළුවන්කම ලැබුණොත් අනේතෙන්ද පින්නතුනි අප මේ බාහිර ලෝකෙන් නිදහස් වෙනවා අවිද්‍යාව දුරු වීම සමගම. බාහිර ලෝකෙන් නිදහස් වෙන ගමන් අපි අභ්‍යන්තර මනෝ විඥානයත් නිදහස් වෙනවා. හි අනිත්‍යතාවයක් දැක්කොත් මෙන්න මේක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. මෙන්න මේ ප්‍රඥාව අපේ ජීවිතය බාටපත් කර ගැනීමට තමයි අපි සතිපට්ඨානෙ වඩන්නේ. වර්තමානය තුර හිත පිහිටුවාගෙන අපේ කය ගැන අවධානය, අප විශේෂයෙන් ආනාපාන සති භාවනා වඩනකොට වර්තමානයේ තුල හිත පිහිටුවාගෙන සිහියෙන් හුස්ම ගැනීම පිට කිරීම පුරුදු කරලා අපි ටිකෙන් ටික ය දියුණුවටපත් වෙලා අවසානයේදී පින්නතුනි අනිත්‍යතාවයේ බලන මට්ටමට ඒ ආනාපාන සතියෙන් ලබාගත්තා වූ සමත භාවනාව අපි පාදක කරගන්නවා. ධර්මයේ සඳහන් වෙනවා විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග පරිණාමේ සති සම්බොජ්ජංගම් භාවේති ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විරිය සම්බොජ්ජංගම් පීති සම්බොජ්ජංගම් පස්සද්ධි සම්බොජ්ජංගම් සමාධි සම්බොජ්ජංගම් උපේක්ඛා සම්බොජ්ජංගම් භාවේති. අර සමාධියෙන් ඇති කරගන්නා වූ සිතේ නිකලස් භාවය පාදක කරගෙන අනිත්‍ය දුක අනාත්ම මෙනෙහි කිරීම වශයෙන් ලබා ගන්නව මේ දියුණුවෙන් සතිය ධම්ම විජය ආදී මේ භාවනා කමඨහන් ඔස්සේ බොජ්ජංග ධර්ම දියුණු කරගෙන ආරස්නගේ මාර්ගයේ අංග ඉහළ තලයකට පත් කරගෙන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත ආදී මේ ඉහළ මට්ටමට හිත අරගෙන අපට විද්‍යා විමුක්ති සාක්ෂාත් කිරීම දක්වා වූ මේ ගමනෙහි ඉදිරියට යන්නට අවස්ථාව ලැබෙනවා. ඒක තමයි දුකෙන් නිදහස් වීම කියලා කියන්නේ. පිනොතින අපි මේ සඳහා ටිකෙන් ටික අපේ ජීවිතය හුරු කරගන්නට ඕන. ඔබත් මාත් මේ ලබාගෙන තියෙන්නේ ඊටාම වටිනා දුෂ්කර ජීවිතයක් පිනොතුනේ වටිනා ජීවිතයක්. අනේ ජීවිතේට අප උපරිම වටිනාකමක් ලබා දෙන්නට ඕන. අනේ ඉහළම තලයට යන්න පුළුවන්කම තියෙන්නේ අප මුල පටන් සඳහන් කරපු ගුණාංග ටික අපේ ජීවිතය තුල තියෙන්නට ඕන. අපේ නිවස පිරිසුදු කිරීම, නිවස ඉදිරිපස මාවත පිරිසුදු කිරීම, අපේ ගෙදර ලස්සන මල්ගස් වගා කිරීම, මේ මල්ගස් වලින් අත්තක් පැලයක් අසලසි ගෙවලට දීම, පන්සලේ මල් පැලයක් ගෙනෙලා හිටවීම, අසලසි කෙනෙකුට උදව් උපකාරයක් කිරීම, නිවසට එන සතා සිව්පාවුන්ට වතුර ටිකකින් හරි සංග්‍රහයක් කිරීම, ගෙදර ඉන්න අම්මට තාත්තට ආදරෙන් ගෞරවයෙන් සැලකීම ඔස්සේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ඇසුරු කළා පංචශීලය ආරක්ෂා කරමින් ගමේ රටේ ලෝකේ අනිත් අයට සීල සත්ව සුවපත් වෙත්වා කියන මෙසිත පතුරුවලා මේ ඔස්සේ දිනු කරගන්නා වූ ආධ්‍යාත්මික සංවරයෙන් අප මංගල සූත්‍රයේ සඳහන් වෙන මාතා පිතු උපဋහණං ආදී ගුණාංග දිනු කරගෙන අවසානයේ අපි සමත භාවනාවෙන් නීවරණ වලින් හිත පිරිසුදු කරගෙන ප්‍රඥාව දිනු වන ආකාරයට බොජ්ජංග වැඩෙන ආකාරයට අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයේ ටිකෙන් ටික මෙනෙහි කරන මට්ටමට හිත දිනු කරගත්වතින් අපි මේ ජීවිතය සතුටෙන් ගත කළා. හැකි ඉක්මන් බරයකදී දුකෙන් නිදහස් වන්නටත් විශේෂයෙන් මරණින් මතු ජීවිතය මීට වඩා ඉහළ තලයකට පත් කරගන්නටත් අපට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ සඳහා කටයුතු කරන්නට ඔබ අප හැම දෙනාම අදිස්ථාන කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අප මේ සිතින් ප්‍රාර්ථනා කරනවා. පින්නතුන්ගේ දහම් ගැටළු හිම මොන හරි අහන්න තියෙනවා නම් අහන්නත් අපි අවස්ථාව ලබා දෙනවා. මයික් එක ඔන් කළා. අවශ්‍ය නම් ඔබට තියෙන ප්‍රශ්න අහන්නත් පුළුවන්. අපේ හාඳුරන වහන්සේලා වැඩ ඉන්නව නම් දායක පින්නතුන් වෙනුවෙන් දහම් ගැටළු මොන හරි අහන්න තියෙනව නම් ජීවිතේ අවශ්‍ය දෙයක් දැනගන්න කැමති දෙයක් තියෙනව නම් අපිට පුළුවන් ප්‍රමාණයට උත්තරයක් දෙන්න පුළුවන්. අද අප සාකච්ඡා කරපු කරුණු වලින් මේ පිනුතුන පුළුවන් නේද යම් කිසි කරුණෝ ජීවිතයේ පුහුණු කරන්න බලන්න. අදහපු කරුණු වලින් එක කාරණයක් හරි තමන්ගේ ජීවිතයට පුරුදු කරන්න පුළුවන් අය ඉන්නවද කියලා බලන්නකෝ. අද අපි කිව්වනේ දැනටමත් ඔබ ඒව කරන්නේ අපි දන්නවා. ඒ අද කියපු දේවල් නේ දැනට අඩු ගානේ කාරණා දෙකක් හරි කෙනෙක් කරනවා නම් බලන්න තුස්සනකෝ. ඔව් ඔබ හැම දිනෙකම කරන අය නේද? ඒ නිසානේ සිල් අරගෙන තින්නේ. ඔබ අපි දන්නවා ඒක හොඳයි. ඒ කරන කරුණ වලට අමතරව තව එකක් හරි වැඩිපුර කරන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම අය ඉන්නවා නම් අතුස්සන බලන්න. ඒ කියපු කරුණ වලින් දැනට කරන්න බැරි වෙලා තියෙන ඉදිරියේදී තව එකක් හරි වැඩිපුර කරන්න පුළුවන් අය ඉන්නවා නම් අතුස්සන බලන්න. අපේ හාමුදුරනේ ඇහෙනවද? ඇහෙනවා. මම අරිසිරි හාමුදුරුවෝ. ආව හාමුදුරනේ. ආව. මම ධර්මදේශනා මුලින් ඉඳලා අහගෙන හිටිය අපේ හාමුදුරනේ බොහොම පැහැදිලිව සරලව මේ අපේ දායකයාට කියලා දුන්නා. තව ටිකක් නීවරණ ගැන පොඩ්ඩක් විස්තර කරෝ තින් ඔබවහන්සේ. ඔව් අපේ හඳුරන්නේ හොඳයි ඒක. එතකොට අපේ හිතේ කෙලෙස් එක එක මට්ටම් වලින් තියෙනවා. එක දෙයක් තමයි අපේ අවිද්‍යා ව්‍යාපාද කියලා නීවරණ දෙකක් තියෙනවා. ඒ තමයි දැඩි ලෝභය සහ දැඩි අමනාපකම. මෙන්න මේ අවිද්‍යා ව්‍යාපාද කියන දෙකෙන් තමයි බොහෝ විට සොරකම සහ වැරදි කාමසේවනයේ සිද්ධ වෙන්නේ. ඒ වගේම ප්‍රාණඝාතයේ කියන අකුසලිය සහ විශේෂයෙන් කේලම් කීම කියන මේ අකුසල් ටික වෙන්නේ ව්‍යාපාදයේ කියන මේ ප්‍රබල අකුසල් හින්දා. එතකොට අපි කිසියම් ප්‍රමාණයකට පංචශීලය රකින්නකොට දන් දෙනකොට මෙන්න මේ අකුසල් දෙක ප්‍රබල වශයෙන් තියෙන අභිජ්ජා දැඩි ලෝභය ග්‍රීඩ් කියන එක මෙන්න මේක ටිකක් අඩු වෙනවා. අඩු වෙනවද කියලා අපි බලන්නේ කොහොමද? ඒ තමයි අපේ අතින් අපේ ලෝභයේ තිමුණට අපි සොරකම් කරන්නේ නැහැ. වෙනත් කෙනෙකුගේ දෙයක් පැහැරගන්නේ නැහැ. ලෝභකම තියෙනවා. ලෝභය අපි කවුරුවත් තාම සම්පූර්ණයෙන් දුරු කරපු අය නෙවෙයි. නමුත් පංචශීලය රකින්නකොට අපිට තියෙන ලක්ෂණයක් තමයි අපේ ලෝභකම තිබුණට අපි කිසි විටකත් සොරකම් කරන්නේ නැහැ. අපේ හිතේ රාගය තිබුණට අපි කිසි විටකත් කාමවර දහයසිරෙන්නේ නැහැ. අපේ හිතේ ලෝභය තිබුණට ලෝභය මුල්ලලා බොරුවක් කියන්නේ නැහැ අපි. අපේ හිතේ ද්වේෂය තිබුණට සත්ව ඝාතනයේ මට්ටමට හිත දුර්වල වෙන්නේ නැහැ. දෙදෙනෙක් ભેද වෙන විදිහට කියලා කියන්නේ අපි. එතකොට හිතේ තියෙන මේ අවිද්‍යා දෝමනස්ස, අවිද්‍යා නෙවෙයි අවිද්‍යා, අවිද්‍යා දෝමනස්ස කියන කෙලෙස් දෙක දුර්වල වෙන්නේ පංචශීලයේ ආරක්ෂා කිරීම. ඒක පින්නතුනේ දාණයෙන් විතරක් වෙන්නේ නැහැ. මෙන්න මේක හොඳට මතක තියාගන්න. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ දන් දෙනකොට කෙලෙස් අඩුයි කියලා. ඒ වගේම දන් දෙන අය සුගතිගාමී අනිවාර්යයෙන්ම සුගතිගාමී වෙනවා කියලා අපි හිතන් ඉනවනේ. එහෙම අපට අනිවාර්යෙන් කියන්න බෑ පින්නතුනි. මොකද දන් දුන්නත් කෙනෙක් ඒ දන් දෙන කෙනා හොරකම් කරන කෙනෙක් නම්, ඒ දන් දෙන කෙනා වැරදි කාම සේවනය දෙන කෙනෙක් නම්, ඒ දන් දෙන කෙනා බොරු කියන කෙනෙක් නම්, ඒ දන් දෙන කෙනා කේලම් කියන කෙනෙක් නම්, ඒ දන් දෙන කෙනා ප්‍රාණඝාතය කරන කෙනෙක් නම් මොකද වෙන්නේ? එයා දුගතිගාමී වෙනවා. ඇයි ඒකට හේතුව? එයාගේ හිතේ තිබුණ අර අවිජ්ජා ව්‍යාපාද කියන කෙලෙස් දෙක අඩු වෙලා නැහැ දන් දුන්නට. ඇතැම්මිට දන් දීලා මාන්නය, සක්කාය දිටි වැඩි වෙලා තියෙන යාගේ. ඒව අඩු වෙලා නැහැ. එනිසා පළමුව අපි කරන්න ඕනේ මෙන්න මේ අවිජ්ජා ව්‍යාපාද කියන අපේ හිතේ තියෙන අකුසල් ප්‍රබල අකුසල් දෙක අඩු කරගන්න එක. ඒක කරන්නේ දානෙන් විතරක් නෙවෙයි, විශේෂයෙන් මතක තියාගන්න ඕන සීලෙන්, පංචශීලෙන්. ඊළඟ පියවර තමයි අපි පංචශීලෙන් නොනවති තවත් ඉදිරියට යනවා. අපි කිසියම් සමත කමටහනක් වඩනවා. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනාව, ධාතුමනසිකාරය, මරණ සතිය, මේ වගේ භාවනාවක් අපි වඩනවා. එක තැනක වාඩි වෙලා කය පිරිසුදු කරගෙන, ඉන්න තැන පිරිසුදු කරගෙන, හොඳ පිරිසුදු නැදුමක් ඇඳගෙන, ප්‍රසන්නශීලීව ඉඳගෙන, සීල සත්තෝ සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා කියලා එක කමටහනක් දිගින් දිගටම අපි වඩනවා. නැත්නම් ආනාපාන සතිය සෝ සතෝ වාස සති සතෝ පස්ස සති කියපු විදියට හුස්ම ගැනීම හා පිට කිරීම ගැනම එක දිගටම හිත තියාගෙන ඉන්නවා. නාසය ආශ්‍රිතව හිත තියාගෙන. එතකොට මොකද්ද වෙන්නේ? අපි අර නිතරම උත්සාහ කරන්නේ ඇසෙන් රූප දැකලා සතුටු වෙන්න, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ විඳලා, දිවෙන් රස පහස ලබලා, කයට ස්පර්ශය ලබලා තමයි අප නිතරම සතුටු වෙන්න උත්සාහ කරන්නේ. අන්න ඒකට කියනවා කාම භෝගී ජීවිතයක් කියලා. අන්නේ කාම භෝගී ජීවිතය තුලින් ගත කරන කාම ඡන්දය ටිකෙන් ටික අඩු කරලා අපි මේ මට්ටමට එනකොට අපි අපේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට ආහාර නෙවෙයි අපි දෙන්නේ. අපි දෙන්නේ මනසට ආහාර දෙන්නේ. සමත අරමුණක්, කුසල අරමුණකින් තමයි අපි ආහාරයක් විදිහට ගන්නෙ. එකිනෙක පීති බක්කා භවිෂ්‍යති කියලා ධර්මයේ සඳහන් කරන සතුට, ඒ ආධ්‍යාත්මික සූයේ සතුටක් අරන් ඉන්නකොට අපි අර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේ අරමුණු වලට තියෙන දැඩි ආසාව ටිකෙන් ටික අඩු වෙලා යනවා. හිත සමාධිමත් වෙනකොට අපි ඉන්ද්‍රිය පිනවන්න යන්නේ. ඊට වඩා සතුටක් දැනෙනවා, අපේ හිත දියුණු කර ලබන සතුට. දැන් එක සරල උදාහරණයක් ගන්න බලන්න. ඔබ ඊටාම පිරිසුදු හිතින් දානයක් දීපු අවස්ථාවක් බලන්න. ඔබ ඊටාම අවංකව ඊටාම කැපවීමෙන් ධර්මිකව ධනෙ උපයලා ගෙදර හොඳ දානයක් දුන්න කියලා බලන්න. එදාට ඔබට ඇතැම් විට බඩගිනිත් නැහැ. ඔබට දවස් දෙකක් නොකහා ඉන්න පුළුවන්, අර සතුටින් ඉන්න පුළුවන්. ඒ තරම් සතුටක් හැබැයි ඒක නිකන් ලැබෙන්නේ නැහැ. ඒක කොච්චර ඔබ අවංකව කරාද, කොච්චර හුඟක් දානය දුන්නද කියන එක නෙවෙයි. බත් හැන්දා බෙදුවත් ඒක ඔබ කරන්නේ ඉහළම සද්භාවයෙන් නම්, අවංකව නම්, පිරිසුදු සිතින් නම්. අන්න ඒ කියන්නේ සංසි විදිහට මේ කාම ඡන්දය කියන නීවරණය. ඇස්කන සාදී පංච ඉන්ද්‍රියම් පිනවන්න තියෙන දරණ උත්සාහය ටිකෙන් ටික අඩු වෙලා ගිහිල්ලා ඒ කාමයට තියෙන ආසාව අඩු වෙලා යනවා. අන්නේ කාම ඡන්ද නීවරණය. ඊට පස්සේ ව්‍යාපාදය. මේ මට්ටමට හිත සංවරුණාට පස්සේ වෙන කවුරුවත් ගැන අමනාපයක් ඇති වෙන්නේ නැහැ. ඊටාම මෛත්‍රී සාගත තමයි වාසය කරන්නේ. ව්‍යාපාද කියන නීවරණය දුර වෙනවා. ඊට පස්සේ තුන්වෙනි වතාවට තියෙන මෙද්ද, තමන්ගේ කයේ සහ සිතේ තියෙන මැලි ගතිය, නිදි බර ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඇතම් කෙනෙක් භාවනා කරන්න කියලා වාඩි වුණාට නිදි යන්නේ නැතිනවා. හැබැයි ඒක නියම භාවනාවක් වෙන්නේ නැහැ. ඇයි? තියෙන මෙද්ද කියන නීවරණ අඩු වෙලා නැහැ, වැඩි වෙලා භාවනා කරන්න ගිහිල්ලා. හැබැයි සමප භාවනා කරන නම් පිළිතුර හොඳට සිහින් ඉන්නේ, තමන් අවදින් ඉන්න බවගෙන තමන් දන්නවා. ඇස් දෙක පියාගෙන හිටියට නිින්ද යන්නේ නැහැ. නිින්ද ගියොත් අප තියෙන මිදියට වැටිලා තියෙනවා. ඒක නීවරණයක්. ඊළඟට උද්දච්ච කුච්ච. ඒ කියන්නේ සිතේ විසිරුණු බව. සිතේ ඉහළට නැගෙන ගතිය. සිතේ වික්ෂිප්ත ගතිය. අතීතයේ සිදුවෙච්ච අඩුපාඩුකම්, අනාගතේ කරන්න තියෙන දේවල්, අතීතයේ කරන්න බැරි වෙච්ච හොඳ දේවල්, මෙන්න මේව ගැන ඇතේ හිතේ ඇති වෙන විපිරිසර ගතිය උද්දච්ච කුච්චය කියලා කියනවා. මෙන්න මේක දුරු වෙනවා හිත වර්තමානයේ තුල එක සමත කමඨහනකට හිත සමාධිමත් වීමත් සමගම මේ උද්දච්ච කුච්ච කියන නීවරණ දෙක දුර වෙලා යනවා. අකුසල විතරක දෙක දුර වෙලා යනවා. ඊළඟට විචිකිච්ඡාව. නීවරණ මට්ටමේ විචිකිච්ඡාව කියලා කියන්නේ මේ සමත භාවනාව පිළිබඳව තියෙන සැකය. සංයෝජන මට්ටමේ විචිකිච්ඡාව කියන්නේ බුද්ධ ආදී අටතැන් පිළිබඳව තියෙන සැකය. නමුත් ඒක නෙමෙයි මෙතන මේ නීවරණයක් විදිහට විචිකිච්ඡා කියන්නේ. තමන් වඩන භාවනා කමඨහන ගැන තමන්ට සැකයක් නැහැ. ඊටම නිවැරදි දැනුමකින් ඒ ගැන උපරිම විශ්වාසයකින් පූර්ණ විශ්වාසයකින් එහි ප්‍රතිඵල ලැබෙනවා කියන බලාපොරොත්තුවෙන් ඒ සැක දුරු කරගෙන සැක දුර හැර හිත සමාධිමත් කරන ස්වභාවය. අවදියෙන් ඉඳගෙන පංචකාම සම්පත්තියෙන් මිදලා අමනාප සිතිවිලි දුරු කරලා හිතේ විසිරුණු ගතිය නැති කරගෙන වර්තමානයේ තුල එක අරමුණක හිත තියාගෙන තමා වඩන භවනා කමඨහනට උපරිම විශ්වාසය තියාගෙන ඒ ප්‍රතිඵලය ගැන බලාපොරොත්තුෙන් එහෙම තමාගේ ජීවිතය කරගෙන ජීවත් වෙන කෙනාට මෙන්න මේ නීවරණ මට්ටමේ නැත්තම් කාමච්ඡන්දාදී පංච නීවරණ ක්‍රමෙන් යටපත් වෙලා ඒකාතකින් උපචාර මට්ටමට දුර්වල වෙන යනවා මේ නීවරණය. අනිත් පැත්තෙන් අර්පණා වශයෙන් සඳහන් වන විදිහට ප්‍රථම ධානය ආදී ධාන මට්ටමටම මේ නීවරණ යටපත් වෙලා ටිකෙන් ටික ප්‍රීතිය සුවේ දිනු වෙලා අවසානයේ උපේක්ෂාව මට්ටමටම මේ නීවරණ යටපත් වෙලා ටිකෙන් ටික හිත පිරිසුදු වෙලා මදහස් සිතක් උපේක්ෂා සාගත හිතක් ඇති වෙන මට්ටමටම නීවරණ දුරු කර ගන්නට අවස්ථාව ලැබෙනවා. මේ සඳහන් කළේ ඉතරෙන කෙලස් ටිකෙන් ටික අඩු වෙන හැටි. එකහතකින් පංචශීලයේ පාදක කරගෙන අවිජ්ජා ව්‍යාපාද කියන යකුසල විතරක දුරු කර ගැනීමත් සමත කමඨහනක් භාවිත කරමින් කාමච්ඡන්දාදී නීවරණ යටපත් කර ගැනීමේ ක්‍රමයක් තමයි අප මේ සාකච්ඡා කළා. ඉතාම සරලව පැහැදිලි වහන්සේ අපට මේ පොහොය දවසේ කළ උදාර කැපකිරීමට පින් දෙන්නට ඕන. දැන් මම හිතන්නේ ඔහේ වෙලාව උදේ පාන්දර 3-4 විතර වෙලා ඇති. 2-3යිද කොහෙද මට හිතෙන්නේ. මේ ඉතින් ඔබවහන්සේ නිදි වරාගෙන ගම වෙනුවෙන් අපි වෙනුවෙන් පන්සල වෙනුවෙන් මේ කරපු උදාර ධර්මදේශනාව අපි හොඳින් ශ්‍රවණය කළා. මම ඒ වෙනුවෙන්ම දිනපිටියේ ඉඳලා ආවා. මට මං කනගාටු වෙනවා මේ අපි හරි ගස්ස ගන්න මහන්සි ගත්තා තිරේට දාලා මේ කරගන්න එක හරි ගියේ නැහැ. ශාලාව ඇතුළේ එළිය වැඩි කියලා ඒක හරි ගියද නමුත් ටීවී එකේ මාර්ගයෙන් අපි හරි ගස්ස ගත්තා. විනාඩි කීපයක් ඇතුළත හාමුදුරනේ සියලු දෙනාට අනුශාසනා වහන්න සකස් කරලා දුන්නා. ඉතින් ඔබ වහන්සේ ගමට අපට ලොකු ගෞරවයක් විදේශගත වෙලා ඉඳගෙන ගමේ නම ගෙනියන්න අපේ නම ගෙනියන්න උපවාසය කරන කැපකිරීම සාසනික කැපකිරීම සුළුපටු කොට අපි හිතන්නේ නැහැ උපවාසයේ. ඒ නිසා උපවාසයේ මෙච්චර වෙලාවක් එකමාරකට ආසන්න කාලයක් ධර්මයේ දේශනා කරා ඉතාම සැහැල්ලුවෙන්. මම හිතන්නේ අපේ මිනිස්සුන්ට අපි කොච්චර ගැඹුරු බණ කිව්වත් වැඩක් නැහැ. උපවාසයේ මතක් කරා මරණ මංචකයේදී හිත සකස් කරගන්නේ කොහොමද, මොනවද සිහියට ගත යුත්තේ ආදී වශයෙන් බොහෝම සරලව මතක් කළා. ඉතින් අපේ මිනිස්සු මම හිතන්නේ තේරුම් අරගෙන ක්‍රියා කරනවා නම් තමන්ට කරගන්න තමන්ට හොඳ ලැබිච්ච අවස්ථාවක් කියලා මම හිතනවා. නැවතත් පන්සලේ ආමුදුරුව හැටියට අපේ ධම්මගරු ආමුදුරුවන්ට තුනුරුවන්ගේ සරණින් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් තවදුරටත් අපට රටට ලෝකයට බණ කියන්නට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ රැකවරණයම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේට තුනුරුවන් සරණයි. හොඳයි. අපේ හරි ශ්‍රී හාමුදුරන් වහන්සේටත් බොහොම පිං. ඉතින් අප ගිහි කාලේ පටන්ම දන්න අපේ පන්සලේ හාමුදුරුවෝ ඉතින් හාමුදුරන්ලගේ ආශිර්වාදය අපට බොහොමත්ම වටිනවා. ඉතින් අපි මතකයි අපි කුඩා කාලේ හාමුදුරන්ට දානය අරගෙන ආපු අවස්ථා. ඉතින් අපට මුලින්ම මුණගැහිච්ච පන්සල මුල්ම කාලේ මුණගැහිච්ච හාමුදුරුවෝ තමයි මේ වැඩ ඉන්නේ. ඉතින් අපේ චන්ද්‍රසිරි ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලාගෙන් අපට ලැබිච්ච ඒ ආදර්ශය ඒ දර්ශනය වුණත් අපට ජීවිතයට ලොකු ගමනක් යන හේතුණා. ඒ සියලුම දේ අපි තාම කෘතඥතාවයෙන් සිහිපත් කරමින් අපේ ගමේ පින්තුන් මේ අද බණ අහපු කිසිම කෙනෙක් මරණයෙන් පස්සේ කිසිදාක නිවන් දකින කම්ම මේ ශ්ලොවින් පහලට යන්නට නොලැබේවා. ඉපදෙන හැම ආත්ම භාවයකදීම මේ වගේ ලස්සන මිනිස් ජීවිත ලබාගෙන මිටත් වඩා ඉහළ ජීවිත ලබාගෙන මීට වඩා තවත් උතුම් කල්යාණ මිත්‍රයන් ලබාගෙන ධර්මය හැසිරෙන්නට දහම පිළිපදින්නට ඒ දහමෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ඵලයේ හේතුවෙන් අප නමින් මිය ගිය සියලු ඥාතිහුද ඒ වගේම විශේෂයෙන් විහාරස්ථානයේ වැඩ සිට අපවත් වදාළ ගෞරවනීය කිරින්දේ චන්ද්‍රසිරි ලොකු හඳුරන් වහන්සේ ප්‍රධාන ඒ විහාරගණයේ සීලොම ස්වාමින් වහන්සේලා අපවත් වදාළ සීලොම ස්වාමින් වහන්සේලාටත් මේ උතුම් කුසලයේ උන්වහන්සේලාගේ සංසාර ජීවිතයේහි සුවපත් භාවය සඳහාත් ධර්මාවබෝධය සඳහාත් උතුම් නිර්වාණ අවබෝධය සඳහාත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ රැස් කරගත් උතුම් කුසලයේ පින්තුන් නමින් මිය ගිය ආදරණීය දෙමව්පියන් ආචිල සීල ඇතුළු දරුවන් ආදී කිසියම් කෙනෙක් මිය ගිහිලා ඉන්නවා නම් ඒ සියලුම දෙනාත් මේ පින දැක සූපත්ව සුගතිගාමීව අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි කවුරුත් එකට ගාථාව කියලා මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි. පින්වත්නි මේ වෙලාවේ අප හඳුනන තව කිහිප දෙනෙකුත් මේ අවස්ථාවට සහභාගී වෙනවා. ඉතින් අපි හැම දෙනාටම පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඉතින් සිංහල භාෂාව දන්නේ නැති අයත් සමහර අය මට ලෝකෙ දිමුණ ගැහිච්ච ඇමරිකාවේදී සහ යුරෝපයේ දිමුණ ගැහිච්ච සමහර අය මේ වැඩසටහන සහභාගී වෙනවා. ඉතින් එයාටත් තේරුම් ගන්න මම වචන කීපකින් අදහස් ටිකක් උමාරු කරගන්නවා. පින්තුනේ සඳහා සමාව භජනය කරන වැදගත් කියලා අප හිතනවා. Venerable sirs, friends in the Dhamma, I preach Dhamma for my village. This is the temple which is close to my hometown. This is the temple firstly I came to as a lay boy. Our monks who are in the resident monks at this temple named Samarvira Mudalindarame, that temple is close to Mathura district in southern area in Sri Lanka. They invited me to preach Dhamma Desana. That is why I conducted this sermon. You know, this day in Sri Lanka, we celebrate the full moon poi day. Every full moon poi day, our Sri Lankan people come to the temple and they observe 8 precepts or 10 precepts, and also they spend their life, their day at the temple from morning to night. At the same time, they have a chance to listen to what the Buddha said. From time to time, I preach Dhamma for these people at my hometown temple. It is very close to my home where I was born and I lived until my high school education. Dear Dhamma friends, I really appreciate your participation. Today I explain some very primary level teachings that Buddha has explained. Firstly, I explained how we become very good people at home. Firstly, we should take care of our parents who helped us a lot. And also after that, we should clean our house and the road nearby our house. When we have cleaned our road near the temple and near our house, the people who are going near the house, they are very pleasant to us and our parents. They appreciate us. That is also very important. On the other side, we should grow some flower plants at home. At the same time, if we can share those plants with other people who are around us in our village, then they appreciate us. They appreciate our parents too because of our good activities. And also, gradually we practice our path by practicing generosity, dana. We should take care of our parents, and also we should feed some pets and animals who come to our house. That is also a place where we can practice generosity. And also we can share something with our Buddhist monks. That is also very important. Next, we go to the Buddha, Dhamma and Sangha. I go to the Buddha for refuge, Dhamma for refuge, Sangha for refuge. Everywhere we see the Triple Gem, and also we worship the Triple Gem, and also we always contemplate on the qualities of the Triple Gem. By the power of this spirituality, we can cultivate our mind, we can purify our mind. Next, we practice 5 precepts. When we practice 5 precepts, we can reduce abhijja and domanasa, greed and anger. You know, even though we have desire or craving, we never steal something that belongs to other people. Even though we have attachment, we never speak false since we practice the 5 precepts. Even though our mind has lust, we never do bad things in our sexual life. We abstain from sexual misconduct as a result of practicing 5 precepts. As a result of practicing 5 precepts, we are honored at home. Not only that, we are honored by our neighbors and our village. And also, when we practice 5 precepts, we are confident in that never we fall into a hell. We are confident that when we pass away, we have a blissful life in the human realm, heaven realm, and Brahma realm. Especially when we practice Samatha Bhavana, we can reduce 5 hindrances, Pancha Nivarana, sensual pleasure, ill will, sloth and torpor, restlessness and worry, skeptic and doubts. We reduce these negative thoughts, hindrances from our mind as a result of practicing Samatha Bhavana. Finally, we come to reflect on impermanence, arise in and cease in our 5 aggregates. By practicing this path, we can dwell happily in this immediate life. Not only that, after we die, we can receive a blissful life as a result of practicing this path. And also, gradually we can reach our final liberation, which is Nibbana, by practicing 3 characteristics, 3 lakshana, anicca, impermanence, dukkha, suffering, and anatta, selflessness. This is a summary of the today's sermon. Dear Dham friends, we really appreciate your participation. You could have a chance to listen to my village, my people, my relatives, my neighbors. They are very good people, even though they are very poor, but mentally and spiritually they are very rich. They are very generous people. They are virtuous people. I bless them to have good life, blissful life hereafter. I bless them not to fall into a hell until they attain enlightenment. By the power of the spirituality, may all of you be well, happy and peaceful. May all your spiritual goals meet in success. Finally, may all of us attain the supreme bliss of liberation. Sadhu, sadhu, sadhu, sadhu, sadhu, sadhu, sadhu.